නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පිනතුනි අපි උදෑසන කාලයේහි ධර්මයේ මූලික කරුණු විස්තර කළා. දැන් මේ දෙවැනි වැඩසටහන විදිහට අපේ බුදුදහමෙහි තවත් වැදගත්ම පැති කඩක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ පිනතුන්ගෙන් අපි කරපු ඉල්ලීමට අනුව පිනතුන් මේ ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළා තියෙනවා. බොහොම වටිනා ප්‍රශ්න. ඉතින් පින්නතුන් ධර්මයේ ගැඹුර දැනගන්නට අවශ්‍යතාවයෙන් පෙළෙන බව ඉතාම පැහැදිලි මේ වචන දිහා බලන විට. ඉතින් අපි බොහෝ විට ලෝකේ නොඑක් දේවල් අධ්‍යයනය කරමින් ඉන්නේ. විශේෂයෙන් අපි අධ්‍යාපන ක්ෂේත්‍රය ගත්තොත් ඒකෙන් ඉදිරියටම යන්නට අපි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒ වගේමයි අපි වෘත්ති මට්ටමින් ගත්තත් ඒ වගේම නවීන තාක්ෂණය ගත මේ හැම දෙයකින්ම අපි ඉදිරියටම යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. සහ ඉදිරියෙම ඉන්න අය නිතර ඇසුරු කරනවා. හැබැයි බොහෝ විට පොදුවේ තියෙන ලක්ෂණයක් තමයි අපි ධර්මයේ ළඟට එද්දී මේ කරුණ අපේ බොහෝ විට අඩුයි. දහම ළඟදී අපි බොහෝ විට කියන්නේ ඉතාම සරලම දෙයක් කියන්නේ කියලා තමයි කියන්නේ. එදින්දා ජීවිතය සාර්ථක කරගන්න කරුණු ටිකක් තමයි අපි බොහෝ විට හන්නේ නේද? නමුත් පින්නතුනි අපි ධර්මයේ ළඟදීත් මේ දක්ෂතාවය අපේ තියෙනට ඕන. අපේ අනිත්‍ය කරුණක් අභාසු නම් අපි ඒක නැවත නැවත හරි අහලා තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ඒකට හේතුව තමයි මේ බුද්ධෝත්පාද කාලයක අපට අහන්නට තියෙන කාරණා සුවිශේෂී කාරණා. ඒකට හේතුව ඇයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන විට ලෝකේ බොහෝ දෙනෙක් ධර්මයට සත්‍ය ගවේෂණයට යොමු වෙලා හිටිය කාලයක්. ඒ කාලේ අදටත් වඩා ධර්ම ගැන ලොකු ප්‍රබෝධයක් තිබිච්ච කාලයක්. සත්‍ය ගවේෂණය කරමින් තමන්ගේ ජීවිතනෙක් පරිත්‍යාගයෙන් කරලා විමුක්තිය සොයාගෙන ගියපු පිරිසක් ඒ කාලේ හිටියා. විතරක් නෙවෙයි, එයාලා බොහෝ දුරට ඒව ප්‍රතිපත්ති වශයෙන් පුරලා ආධ්‍යාත්මික වශයෙන් ලොකු ගමනක් ගිහිල්ලා හිටිය කාලෙකයි බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වුණේ. අන්න එලෙස පහළ වෙච්ච කාලෙක බුදුරජාන් වහන්සේ මේ ධර්මය අනාවරණය කළා. ඊට කලින් උන්වහන්සේ එකල තිබිච්ච සම්ප්‍රදායන් රැසක් අධ්‍යයනය කළා, අනුගමනය කළා. විශේෂයෙන් දුෂ්කර ක්‍රියා කරන කාලේ උන්වහන්සේ එකල විමුක්තිගාමෙන් ගිය බොහෝ මාර්ගයන් අනුගමනය කළා. නමුත් උන්වහන්සේට තේරුණේ කිසිදු දෙයකින් උන්වහන්සේට සැබෑ විමුක්තියක් සොයාගන්න බැරි වුණා කියලා. විශේෂයෙන් උන්වහන්සේ ආලාර කාලම් උද්දකරාම පුත්‍ර කියන මේ දෙදෙනා ආශ්‍රය කළා. ඔබ දන්නවා ඒ අය අරූපාවචර ඥාන ලබාගෙන හිටිය අය. අකින්චඤ්ඤායතනේ නිවසඤ්ඤානාසඤ්ඤතන මට්ටමට හිත දිනු කරන් හිටියාය. එවැනි සමයක වුණත් බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්ත යාලා සැබෑ සත්‍ය කරා ළඟා වුණ නැති බව. ඒ විතරක් නෙවෙයි, මහා කම්ම විභංග සූත්‍රයේ ඉතාම වැදගත් සූත්‍රයක්. ධර්මයේ ප්‍රධාන කර්මය ගැන තියෙන සූත්‍ර දෙකකින් එකක් මජ්ක්‍ධිම නිකායේ තියෙනවා චුල්ලකම් විභංග සූත්‍රයත් මහා කම්ම විභංග සූත්‍රයත්. එක චුල්ලකම් විභංග සූත්‍රයේ සඳහන් වෙනවා ඒ ඒ කර්මයන් කළා මිනිස්සු සැප දුක් විඳින ආකාරය. කෙනෙක් ලෝකේ දීර්ඝාසර ළමනායි ඉන්නවා, ආයුෂ අඩුවයි ඉන්නවා, ලස්සනයි ඉන්නවා, රූප සම්පatti අඩුවයි ඉන්නවා, ප්‍රඥාවන්තයි ඉන්නවා, දුෂ්ප්‍රඥයි ඉන්නවා. මේ වගේ විවිධ ભેදයන් තියෙන ලෝකයක බුදුරජාණන් වහන්සේ කර්මය ගැන ලෝකෙට විස්තර කළා. කම්මස්සත්තේ විභජති අධිනං හීන පණිදතා. මේ ලෝකේ හේන ප්‍රේණිත වශයෙන් බෙදන්නේ කර්මයෙන් කියලා. ඒ විතරක් නෙවෙයි, මහා කම් විභංග සූත්‍රයට යනකොට සඳහන් වෙන ඉතාම වැදගත් කාරණයක්. එකල හිටිය සමහර අවිඥාලාභී අය හිත දියුණු කරලා පොබේ නිවාස අනුසුති ඥානය, චතුප්පහත ඥානය වැනි ඥානයන් අවිඥා ලබාගෙන හිටියා. හතරවෙනි ධ්‍යානය දක්වා හිත දියුණු කරලා ඔවුන් ධ්‍යාන පාදක කරගෙන අවිඥා ලබා හිටියා. අන්න එහෙම ලබල හිටිය අය කර්මය ගැන වැරදි අදහස් වලට එළඹුණා කියලා. සමහර කෙනෙක් දකින්නවා කෙනෙක් ජීවත් වෙනවා ඉඳලා ඒ හිටියන් කාලේ එයා කුසල කර්ම කරනවා. කුසල කර්ම කළා අවසාන කාල වෙනකම් ඒ කුසල කර්ම ඔව අඛණ්ඩව සිද කරලා ඊට අනුරූපව සුගතිගාමි වෙනවා. එතකොට මේ අභිඥාලාභී කෙනා ඒ කොටස විතරක් බලලා කියනවා කුසල කර්ම කරුවොතින් අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙනවා කියලා. එයාට අනිත් පරාසයන් පේන්නේ නැහැ. උන් බලන කොටස විතරයි බලන්නේ. ඒ වගේම සමහර අය ඉන්නවා කුසල කර්ම කරලා ඉන්නවා. නමුත් අවසාන කාලයේ ගැටින් අඩුපාඩු සිද වෙනවා. දැන් දේවදත්ත හාමුදුර වගේ අය. දැන් බලන්න අභිඥාලාභී කෙනෙක් නේ. අහසින් යන්න පුළුවන් හැකියාවක් තිබුණනේ. මොනෙකදී හැකියාවන් තිබෙච්ච කෙනෙක් වුණා ජීවිතේ අවසාන කාලයේ සියලගින් පිරිහුණා. තොර කුසල කර්ම කරපු කෙනෙක් වශයෙන් දීර්ඝ කාලයක් ඉඳලා අවසාන කාලයේ බරපතල කුසල කර්ම කරලා දුගතිගාමි වුණා. තොර මෙන්න මේක අර කුසල කර්ම කරන කාලේ විතරක් බල කෙනෙක් කියනවා කුසල කර්ම කරපු අය දුගතිගාමි වෙනවා කියලා. මේක දකින්නේ නිකන් කෙනෙක් නෙවෙයි අභිඥාලාභී කෙනෙක්. දැකලා කියනවා කුසල කර්ම කරා දුගතිගාමි වෙනවා කියලා. ඒ මතේ ඒ කොටසට විතරක් ඕ සාධාරණීකරණය කළා ඒක පොදුකරණය කරන්න අනුසහ කරනවා. ඒක ඉදමේව සත්‍යම් මොගමඤ්ඤං කියන දෘෂ්ටියකට තැළමෙනවා කියලා සඳහන් කළා. ඒ වගේම සමහර අය එනවා ජීවිත අකුසල කර්ම කරලා ජීවිත කාලය පුරාම අකුසල කර්ම කරලා ඊට අනුව දුගතිගාමි වෙනවා. ඒක ඉතින් අපි සාමාන්‍ය දන්න දෙයක්. හැබැයි ඔහු මේ කොටස විතරක් බලන අවිඥාලාභී කෙනෙක් කියනවා අකුසල කරොතින් අනිවාර්යයෙන්ම දුගතිගාමි වෙනවා කියලා. දැන් අපි ගමු අඟුලිමාල හාමුදුරුවෝ දෙස බැලලා උන්වහන්සේගේ ගිහි කාලේ දෙස බලලා කෙනෙක් කියනවා ඇතැම් විට අකුසල කර්ම කරොතින් දුගතිගාමි වෙන කියලා කියන්න පුළුවන්. හැබැයි එහෙම උනේ නැහැ. ඒ වගේම චුන්ද සූකර වැනිය හිටියා. එයාලා අකුසල කර්ම කළම දුගතිගාමි වුණා. අන්නේ කොටස විතරක් බලගෙන උඩ කියන්න පුළුවන් අකුසල කර්ම කරන කෙනා අනිවාර්යයෙන්ම දුගතිගාමි වෙනවා කියලා. හැබැයි ඒක නිවැරදිව නැහැ හැම වෙලාවෙම. ඇතැම් අය මෙන්න මේකම සත්‍යයි කියන මතයට එනවා. තවත් සමහර ඉන්නවා අකුසල කර්ම කළා සුගතිගාමි වෙනවා ඉන්නවා. මුල් කාලේ අකුසල සිද්ධ වෙලා සරකාණි වැනිය අපිට ගන්න පුළුවන්. නමුත් අවසාන කාලේ සියලක්ම නිවැරදි කරගෙන ඔහු කර්ම චක්‍රයේ ධර්ම චක්‍රයෙන් ජයගෙන ඒ අය අකුසල කර්ම වලින් මිදලා කුසල කර්ම කරනවා. අවසාන මොහොතේ කල්ලා සුගතිගාමි වෙන ඇත් ඉන්නවා. එතකොට මේ මහා කාව්‍ය බඟ සූත්‍රයේ දැක්වෙන කාරණේ තමයි බුදුජාණන් වහන්සේ සඳහන් කරනවා මම මෙහෙම එක අන්තයකට යන්නේ නැහැ කියලා. ඇයි ඒකට හේතුව මට මහා කාම විභංගයේ ඥානය තියෙයි කියලා. මේ කර්ම විශ්ය කියන එක අචින්තනීය දෙයක් කියන එක මෙතන ඉතාම පැහැදිලි වෙනවා. කර්මය ගැන නිතර දැනගන්න කියලා භාගතුන් වහන්සේ අපට දේශනා කළා. හැබැයි කර්මය ගැන පරිපූර්ණ දෙයක් දැනගන්න අපට පුළුවන් කමක් නැහැ. ඒක අචින්තනීය විශ්යක් විදිහට සඳහන් කරනවා. ඒක අභිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුටවත් පරිපූර්ණ දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒක අර බුද්ධ විශ්ය ඥාන විශ්ය වගේ ඒක අචින්තනීය විශ්යක්. ඒක බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ඥානයට පමණක් සම්පූර්ණ පිරිසින් දැනගන්න පුළුවන් විශේෂ ක්ෂේත්‍රයක්. එතකොට මම මේ කියන උත්සාහ කළේ එදාම ಭಾರತೀಯ ජන සමාජයේ කර්මය ගැන විශ්වාස කළාට අභිඥාලාභී කෙනෙකුටවත් මේ බුදුදහමෙන් බැහැර කෙනෙකුට කර්මය ගැන පරිපූර්ණ අවබෝධයක් ලබා ගන්න බැරි වුණා. අන්න එවැනි සමාජයකට තමයි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඒ විතරක් නෙවෙයි අරිය පරිශන සූත්‍ර වෙන සූත්‍රවලින් දැක්වෙන කාරණයක් තමයි භාගතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ අතීතය ගැන සඳහන් කරන බෝසත් කාලෙහි ආලාර කාලම් පුත්ත උදකරම් පුත් ඇසුරු කරනකොට සත්‍යයන් විස්තර කරනවා. එතෙන් කියනවා ආලාර කාලාමට යමක් ගැන ශ්‍රද්ධාව තිබුණා නම් මට ශ්‍රද්ධාව තිබුණා. මම තේතත්වයට පත් වුණා. උදකරම් පුත්තට යම් ශ්‍රද්ධාවක් තිබුණා නම් මට තේ ශ්‍රද්ධාව තිබුණා කියලා. දැන් බලන්න මේ සඳහන් කරන්නේ මේ බෝසත් කාලෙම. බුදු වෙන කාලෙන් තත්ත්වය මේ කියන්නේ. ඒතර දැන් අපිට හිතෙන සාමාන්‍ය ශ්‍රද්ධාව කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන්ට තියෙන පැහැදීමනේ. ඒතර බලන්න පිනුතු මේ ශ්‍රද්ධා කියන වචනේ පාවිච්චි කරලා තියෙන ඊට කලිනුත්. එහෙනම් ඇත්තටම ශ්‍රද්ධා කියන්නේ මොකටද? ශ්‍රද්ධාව කියන්නේ තමන්ගේ යම්කිසි යහපතක්, අභිවෘද්ධියක්, විමුක්තියක් අපේක්ෂාවෙන් තමන් මේ මොහොතේ යමකට දක්වන උපරිම විශ්වාසනියක්. එතකොට බුදුරජාණන් වහන්සේ අර සිද්ධාර්ථ තාපසතුමා කාලේහි ආලාර කාලාම උදග්‍රාම පුත ළඟදී ශ්‍රද්ධා තිබුණා කියලා කියන්නේ ඒ වෙලාවේදී තිබිච්ච ඒ පුහුණුවට, ඒ ප්‍රැක්ටිස් එකට තිබිච්ච ශ්‍රද්ධාව. එතකොට ඒකෙත් පිළිබඳ තිබෙන ශ්‍රද්ධාව නිසා තමයි උන්වහන්සේට ඒ අවිඥා ඒ මට්ටමට ධානය ලබා ගන්න පුළුවන්කම ලැබුණේ. එතකොට ශ්‍රද්ධාව කියන වචනයක් මේ වගේ අපිට ගැඹුරට විස්තර කරන්න පුළුවන්. එතකොට යමක් ගැන ඔබට ශ්‍රද්ධාව තියෙනවා නම් ශ්‍රද්ධාව කියන්නේ ඔබට ජීවිතේ මේ මොහොතේ යමක් ගැන ප්‍රතිඵල ලබන්න පුළුවන් කියන තියෙන උපරිම විශ්වාසය. එතන අන්න ඒ දෙයට තමයි ඔබ වැඩිපුර කාලයක් සමයක් කැප කරන්නේ. එතන අන්න එතෙන්ට අපි මොකද්ද ගන්න ඕන? මේ බුදුරජාන් වහන්සේගේ විශේෂම අවබෝධය මෙන්න මේ ශ්‍රද්ධාවෙන්ට අපි රීප්ලේස් කරන්න ඕන. එතකොට ඇසට රූපයක් දකිනකොට කනට ශබ්දයක් අහනකොට මෙන්න මේ යථාර්ථයේ සැබෑ මෙ මොකද්ද කියලා අපි තේරුම් ගත්තනම් ඒ සමයි දුකේ හට ගැනීම හා නිරෝධය කියන කාරණේ. අන්න එතෙන්ට අපිට හරියට විශ්වාසය ඇති කරගන්න පුළුවන් වුණා නම් අපි දුකේ හට ගැනීමක් දකිනවා. ඊට පස්සේ දුකෙන් නිරුද්ධ වෙන්න ඕන නම් කරන්න ඕන මොකද්ද කියලා දන්නවා. සහ මෙන්න මේ සඳහා අපේ ජීවිතේ වැඩි කාල පරාසයක් ඉඩකඩක් වෙන් කරනවා. අන්න එපමණට අපි ජීවිතේ ප්‍රමුඛත්වය දෙන්නේ මෙන්න මේ බුදුරජාණන් වහන්සේ ලබාගත්තු අවබෝධය අපේ ජීවිතය තුන සාක්ෂාත් කරගෙන හැකිතාක් ඉක්මනින් තමන්ගේ තියෙන සක්කාය දිට්ඨි ආදී මේ ක්ලේශයන් දුරු කරගන්න අපේ කැපවීමෙන් කටයුතු කරනවා. එතකොට පිනොති නාන එතෙන්දි විශේෂ කාරණයක් තමයි මේ ප්‍රශ්න අතරින් අහනවා. එකක් තමයි චතුරාර්ය සත්‍ය ගැන, ඊළඟට පටිච්චසමුප්පාදය ගැන, ඒ වගේම අවිද්‍යාවත් සක්කාය දිට්ඨිය ගැන, ඒ වගේම විඥාණය ගැන, විශේෂයෙන් ප්‍රපංච ගැන අහනවා, ඒ වගේම චක්කු විඥාණය හා මනෝ විඥාණය කියන කාරණා ටික අහනවා. මේ කාරණා ටික ඉතාම වැදගත් කාරණා බුදුදහමේ තියෙනවා. එතකොට මේ කරුණ ඔක්කොම එකට සම්බන්ධ වෙන සූත්‍රයක් තියෙනවා, ඉඩක් ලැබුණොත් කියවන්න. ඒ තමයි මහා හති පදෝපම සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ තියෙන මහා හති පදෝපම සූත්‍රය ඉතාම වැදගත්. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවල ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි කර්මය පාදකව නැත්නම් කම්මසකතා සම්මාදිටිය පාදක කරගෙන සුගතිය ඉලක්ක කරගත්තු දේශනා මාලාවක් තියෙනවා. එතකොට අපි හිත මුල් වෙලා කරන දේවල් වලට අපිට හිතේ ස්වභාවය අනුව සැප දුක් විපාක විඳින සිද වෙනවා කියන දැනුම ඇති කරගත්තොත් අර අකුසලෙන් මිදලා දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සිදු කර ගැනීම. මෙන්න මේක තමයි බුදුදහමේ මුල් පියවර. බුදුහාඳුර මේ සඳහා තමයි අපට වැඩිපුර අවධානයක් යොමු කළේ. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි උන්වහන්සේ දැක්කා විශේෂයෙන් සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරන වෙලාවේදී උන්වහන්සේට ලැබුණ චතුප්පාද ඥානය ආදී ඥානයන් උපයෝගී කරගෙන ලෝකෙ දිහා බැලුවා. බලනකොට උන්වහන්සේට ලෝකෙ ගැන ලොකු අනුකම්පාවක් ඇති වුණා. ඇයි ඒකට හේතුව? ඒ තමයි මේ ලෝකෙ ඉඳලා මරණයට පත් වෙන ගින් බොහෝ දෙනෙක් ඉපදෙන්නේ කොහෙද? ඔව්, මනුස්ස ලෝකෙට නා පහළ තැන් වලට තමයි යන්නේ. ඉතින් දැඩි සංවේගයක් හටගත්ත බුදුරජාණන් වහන්සේට මේ ගැන. අන්නේ නිසා තමයි පස්සේ කාලේ මෙන්න මේ දුගතියෙන් මිදෙන විදියට උන්වහන්සේ වැඩිපුර දේශනා සිදු කළ තියෙන්නේ. අන්න එතෙන්දී ශ්‍රද්ධාව, සීලය, ඒ වගේම පරිත්‍යාග සීලිතේ සහ ප්‍රඥාව කියන මෙන්න මේ කරුණු දිනු කරගත යුතු ආකාරය දැක්වෙනවා. ශ්‍රද්ධාව, සීලය, පරිත්‍යාග සීලිතේ සහ ප්‍රඥාව. ව්‍යංගපජි සූත්‍රයේ මේ කාරණා විස්තර කරනවා. පරලෝ ජීවිතය සාර්ථක වෙන්න. එතකොට පින්නතනේ පරලෝ ජීවිතයේ දුගති ගාමි වෙන බොහෝ දෙනෙක් යන කොහෙටද? ඔව්, අපාය කොහෙටද යන්නේ? විශේෂයෙන් ප්‍රේත ලෝකෙට යන්නේ. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි දැඩි ආශාව. ද්වේෂයට වඩා අපිට තියෙන ආශාව. ඒ ආශාවත් කොයි දේවලටද? පිටස්තරයේ දේවලටද? නැහැ, පිළිතුනේ තමන්ටම, තමන්ගේ දරුවන්ට, තමන්ගේ ඥාතීන්ට, තමන්ගේ දේපල ටිකම අවසාන මොහොතේ අත්හැරගන්න බැරුව ඒකට ඇලිලා ඒ තැම්ම ආශ්‍රය කරගෙන නැවත උපදිනවා. මෙන්න මේ ගැන අපි විශේෂ සැලකිලිමත් වෙන්න ඕන. අපි නිතර නිතරම කල්පනා කරලා බලන්න තමන්ට මේ තියෙන සම්පත් ටික අත්හරින තමන් මානසික සූදානම්ද කියලා. හැබැයි එකෙන් කියන්නේ මේ ඔක්කොම ටික දන් දෙන්න කියලා නෙමෙයි කියන්නේ, වරදවා තේරුම් ගන්න එපා. එතකොට පින්නතුනි අත්හරින කියන්නේ අවම වශයෙන් තමන්ගේ දරුවන්ට හරි මේ ටික මනසින් අත්හරින සූදානම් වෙලා ඉන්න. ඒකයි තමන් දැන් කාට හරි ළඟින්ම ආදරේනේ, දරුවන්ට හරි ඥාතින්ට හරි. ඒ අයට සතුට සිතින් මේ ටික අත්හැරලා යන්න සූදානම්ෙන් ඉන්න. මෙන්න මේකට තමයි අපි සූදානම් වෙන්න ඕන. බොහෝ දෙනාට මේකවත් කරගන්න බෑ. අපි හුඟක් දන් දෙනවා, පින්කම් කරනවා. හැබැයි දන් දුන්නට පරිත්‍යාගයට අපි සූදානම් නැහැ. අත්හරින්න බෑ අපට. මොකද අර දානය කියන එක දෙන්නේ වෙන වෙන බලාපොරොත්තු වෙන. ඒ කොමියගේ ඥාතියෙකුට පින් අනුමෝදන් කරන්න දරුවෙකුගේ උපන්දිනයට කොමන හෝ වෙනත් කාරණයකට තමයි මේ දෙන්නේ. දීලා තවත් දෙයක් අපි අපේක්ෂාෙන් තමයි දෙන්නේ. හැබැයි දානය කියන්නේ එක අත්හැරීමේ ලක්ෂණයක් දෙකම යන්න ඕනේ. ඒකට තමයි ඡාග කියලා කියන්නේ. එතකොට අන්නේ නිසා තමයි නිතර සඳහන් කළේ මෙනෙහි කරන්න කියන කාරණයක්. සම්බේතේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝ අබින්නම් පච්චවේකි තබ්බන් කියලා. සියලෝම ප්‍රියමනාප දේවල් වලින් තමට වෙන් වෙලන්ට සිද වෙන බව නිතර නිතරම මෙනෙහි කරන්න කියලා දේශනා කළා. මේක වැදගත් කාරණයක්. අබින්නම් පච්චවේකි තබ්බන් කියලා දේශනා කළා. මේ කලින් තමන්ගේ මනස සූදානම් කරගෙන මේ දේශනා කළේ. එතකොට මේකට සූදානම් කෙනා මේ දැන් තියෙන මානසිකත්වයට වඩා ඉහළ තැනක තමන්ගේ හිත පිහිටුවාගෙන ඉන්නවා. මොකක්ද ඉහළ තැන කියලා කියන්නේ? අපේ හිතේ ඇලෙන දේවල්ට වඩා සතුට රැඳෙන තැන්වල අපේ හිත අකණ්ඩව පවත්වා ගන්නට ඕන. ඒක තමයි තමන් අත්දැකපු දේවල් ගැන සතුටින් ඉන්න. ඒ වගේම තමන් රකින්න පංචශීලය ගැන නිතර නිතරම හිතන්න. මම මේ සිල්පද ටික ආරක්ෂා කරන කෙනෙක් කියලා නැවත නැවතත් හිතලා මනසේ සතුට ඇති කරගන්න. සීලය තමයි ප්‍රධාන වශයෙන්ම සුගතියට හේතුව. ඊළඟ කාරණය තමයි ශ්‍රද්ධාව. තමා අනුගමනය කරන බුදුරජාණන් වහන්සේ, උන්වහන්සේගේ ධර්මය, ආර්ය සංඝ රත්නය ගැන නිතර නිතරම ඒ ත්‍රිවිධ රත්නයේ ගුණ හිතලා ඒ තුලින් ප්‍රසාදයෙන් ඉන්න. මෙන්න මේක තමයි ප්‍රධාන වශයෙන් සුගතියට හේතුව. දවසට වැඩිපුර වාර ගානක් මෙන්න මේ කරුණ තමට මතක් වෙනවා නම් මොනවද? ඔබ දන් දීපු දෙයක් ගැන. දානය දානයක් විතරක් නෙවෙයි, ඒක ඡාගානෝසති බහනා මට්ටමටම දිනු කරන්නට ඕන. ඒ වගේම බුද්ධ පූජාව සාමාන්‍ය පූජාවක් විතරක් නෙවෙයි, ඒක බුද්ධානෝසති බහනා බවට පත් වෙන්නට ඕන. ධර්ම ශ්‍රවණය සාමාන්‍ය ශ්‍රවණයක් විතරක් නෙවෙයි, ඒක ධර්මානුපස්සනාව බවට පරිවර්තනය කරගන්නට ඕන, දිනු කරගන්නට ඕන. සාමෙන් වහන්සේලාට දානය දීම හොදේ දානය විතරක් නෙවෙයි, ඒක සංඝානුසුති බහනක් කරගන්න මට්ටමට යන්නට ඕන. මේ තමයි නියම ශ්‍රද්ධාවේ ලක්ෂණය. ඒ වගේම ධර්මයේ ගැඹුරු කාරණා නිතර නිතරම මෙනෙහි කරන්නට ඕන. ඔබ රකින සීලය හැකිතාක් දිනපතාම සිහිපත් කරන්න එක ලොකු සතුටක් ඇති වෙනවා. මෙන්න මේ කරුණු තමන්ට දවසට වැඩිපුර වාරයක් පුහුණු කරන්න පුළුවන් නම් මේකට තමයි කියන්නේ කිර කතම් පිටිර බහසිතම්බි කියලා. බොහෝ කාලයක් පුහුණු කරලා තියෙනවා, බොහෝ කාලයක් ඒ ගැන කතා කරලා තියෙනවා. වරක් මහානාම සාක්‍යයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රශ්නයක් කළා. ඔහු වහනවා, ස්වාමීනි, මම තෙරුවන් ආශ්‍රය කරනකොට බොහොම ශ්‍රද්ධාවෙන් ප්‍රසාදයෙන් ආශ්‍රය කරනවා. නමුත් මම ඒ ආශ්‍රයෙන් මිදලා ගෙදරට ගියාට පස්සේ, මාලිගාවට ගියාට පස්සේ මම ඇත් ආශ්‍රය පාබල කියන මේ සෙනගත් එක වැඩ කරනවා. තාම සංකීර්ණ කාර්යබහුල ජීවිතයක් ගත කරනවා. මෙන්න මෙහෙම ගත කරන අවස්ථාවේදී මොකද වෙන්නේ? මගේ අර හිතේ තියෙන සංවර සීලි බව නැති වෙලා යනවා. මෙන්න මෙවැනි සංකීර්ණ අවස්ථාවක මම මිය ගියොතින් මගේ පරලොව ගතිය මොකක් වේද කියලා ඇහුවා. දැන් මේ පිනතුණක් තියෙන ප්‍රශ්නයක් නේද? ඔබට අද තියෙන ප්‍රශ්නේම තමයි දැන් මහානම් සාක්‍යයත් ඇහුවේ. මහානම් සාක්‍ය මාර්ගඵලට පත්වෙච්ච ආකාරය ගැන පස්සේ කාලේ සඳහන් වෙනවා. හැබැයි මේ ප්‍රශ්නේ මාර්ගඵලලාභී කෙනෙක් අහන්නේ සාමාන්‍යයෙන්. සෝවාන් වෙච්ච කෙනෙක් කවදාවත් සෝවාන් බව දැනගෙන ඉන්නේ නැහැ. ඔහුට කවදාවත් මේ ප්‍රශ්නේ අහන අවශ්‍යතාවයක් නැහැ. මොකද ඔහු මේ වගේ ප්‍රශ්න වලින් මිදලා ඉන්නේ. විගත කතංගතිය කියලා කියන්නේ ඒකයි. ඔහුට සුගති ගැන ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ. මාර්ගඵල ලබන කලින් කෙනෙක් අහන ප්‍රශ්නයක් මේක. එතකොට බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් කියනවා. කිසියම් ගහක් තියෙනවා. ගඟක් ළඟ ගහක් තියෙනවා. ඒ ගහ ගඟ පැත්තට නැවිලා තියෙන්නේ. ඒත් මේ ගහ කොයි පැත්තෙන් කැපුවත් වැටෙන කොහටද? ගඟටමයි වැටෙන්නේ. අන්න ඒ වගේ තමයි කියනවා මහා නාම ඔබ බොහෝ කාලයක් ඔබ සද්ධා පරිභාවිතං චිත්තං සීල පරිභාවිතං චිත්තං ඡාග පරිභාවිතං චිත්තං පඤ්ඤා පරිභාවිතං චිත්තං ඔබ ශ්‍රද්ධාව සීලය ත්‍යාගවන්ත භාවය ප්‍රඥාව මෙන්න මේ කරුණු ඔබ බොහෝ කාලයක් පුහුණු කරපු කෙනෙක් එරිසා මා බයේ මහානාම මා බයේ මහානාම මහානාම ඔබ බය වෙන්න එපා ඔබ බය වෙන්න එපා ඔබ අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙන කෙනෙක් කියලා කියනවා මරණාසන්න මොහොතේ හිතේ කලබලයක් ඇති වුණත් ඔව වැඩිපුර හිත පුහුණු කරලා තියෙන්නේ ශ්‍රද්ධාවට සීලයට ත්‍යාගාන්ත භාවයට ප්‍රඥාවට නම් ඒ කරුණක් තමයි ඔහුගේ මොහොතේ තිස්මතු වෙන්නේ හැබැයි හිත ශක්තිමත් නැත්නම් වෙනසකට වෙන්න පුළුවන් අපේ හිත බේරීම මේ සඳහා පුහුණු කළ තියෙනවා නම් අවසාන මොහොතේ අනතුරක් වුණත් වෙනත් කාරණයක් වුණත් අපි දුගති ගාම වෙන්නේ නැහැ සුගතියට අපි කලින්ම සූදානම් වෙලා ඉන්නේ අනේ නිසා අපිට තියෙන ප්‍රධානතම දේ තමයි සීලයත් අත්හැරීමත් මෙන්න මේ කරුණු දෙකෙන් අපි නිතරම හිත ශක්තිමත් කරගෙන ඉන්නට ඕන ඒ වගේම ශ්‍රද්ධාවෙන් එතකොට අපි ඕනම වෙලාවක සුගතියට හිත පිහිටව ගන්න අපි මානසික සූදානමින් ඉන්නේ. මෙන්න මේ සුගති ස්ථාර වෙච්ච කෙනාට ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරන දේ තමයි සම්පූර්ණ සසර දුකේ නිදහසන විදියට අවිද්‍යාවෙන් නිදහසන විදියට මාර්ගය දේශනා කරනවා. මෙන්න මෙතෙන්දී භාගතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම අතීතයේ දැනුත් කාරණා දෙකක් විතරයි දේශනා කරන්න කියලා. ඒ තමයි දුකත් දුක නිදහසීමත් විතරයි කියනවා. ତොර දුක කියන්නේ මොකද්ද? මෙන්න මෙතන ඉතාම වැදගත් කාරණයක් මේ සම්බන්ධ වෙනවා. දුක කියන්නේ දුක සහ දුකේ හට ගැනීම කියන එක. දුක නැති කිරීම කියන්නේ මොකද්ද? දුක නිරෝධය සහ නිරෝධගාමිනී ප්‍රතිපදාව. චතුරාර්ය සත්‍යම කියන්නේ. කෙටියෙන් කියන්නේ. ඊට පස්සේ විස්තර කරන දුක කියන්නේ මොකද්ද කියලා. දැන් මුලින්ම බුදුහා දේශනා කළා මම කාරණා දෙකයි දේශනා කරන්නේ දුක දුක නිදහසීමත් විතරයි කියලා. ඒතර දුක කෙනක විස්තර කරන මොකද දුක කියන්නේ? අවිඤ්ඤා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං කියලා ගිහිල්ලා ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව. ඔන්න අවිද්‍යාවෙන් නම් දුක හට ගන්න ආකාරය තමයි මේ දුක කියලා විස්තර කළේ. ඊට පස්සේ දුක නිරෝධය කෙනක විස්තර කරනවා. මොකද දුක නිරෝධය කියලා කියන්නේ අවිද්‍යහායත්වේ වාසයසි විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ කියලා ගිහිල්ලා ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදිය දුක් දෝමන සුපායස නිරෝධයන්ති අර පටි සම්පාදයේ අනිත් පැතර ගමන් කරන විදිය ඔබ අවධානය යොමුද්දී ඔබට මේක තේරෙයි එතකොට අර චතුරාර්ය සත්‍ය කියන්නේ වෙන දෙයක් නෙවෙයි මේ පටිච්චසමුප්පාදයේ හට ගැනීම හා නිරෝධය දේශනා කරපු වෙන ක්‍රමයක් නෙවෙයි. එතකොට ඔබට පටිච්චසමුප්පාදයේ තේරෙනවා කියන්නේ චතුරාර්ය සත්‍ය තේරුණා වෙන්න ඕන. ඔබට චතුරාර්ය සත්‍ය තේරුණා කියන්නේ පටිච්චසමුප්පාදයේ තේරුණා වෙන්න ඕන. ඒ නිසා තමයි සඳහන් කරන්නේ යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යෝ ධම්මං පස්සති සෝ පටිච්චසමුප්පාදං පස්සති කියන්නේත් මේකයි. යම් කිසි කෙනෙක් පටිච්චසමුප්පාදය දැක්කනම් ਉਹ ධර්මයේ දකින කෙනෙක් වෙනවා යම් කිසි කෙනෙක් ධර්මයේ දැක්කනම් ਉਹ පටිච්චසමුප්පාදය දැක කෙනෙක් වෙනවා කියලා වෙනත් තැනක සඳහන් කරනවා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යෝ මං පස්සති සෝ ධම්මං පස්සති කියලා යම් කිසි කෙනෙක් ධර්මයේ දැක්කනම් ඒ කෙනා බුදුරජාණන් වහන්සේ දැකපු කෙනෙක් වෙනවා යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ දැක්කනම් ඔහු ධර්මයේ දැක කෙනෙක් වෙනවා. ඔන්න බලන්න පටිච්චසමුප්පාදයේ දැකීම ධර්මයේ දැකීමටත් ධර්මයේ දැකීම බුදුරජාණන් වහන්සේ හඳුනා ගැනීමටත් මේ තුනම එකට සම්බන්ධ වෙන ආකාරයෙන්. එතකොට වෙනත් විදිහකින් කියනවා නම් ශ්‍රද්ධාවත් පටිච්චසමුප්පාදයත් ඒ වගේම චතුරාර්ය සත්‍යයත් මේ තුනම එකට සම්බන්ධයි. ඒ වගේම තවත් දෙකින් කියනවා නම් මේ තුනත් එක තවත් එකටම ලායන එකක් තමයි සංකේතේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන කාරණය. පංචස්කන්ධයේ තේරුම් ගැනීම, අර දුක්ඛ සත්‍යයේ මුල් අවස්ථාව තේරුම් ගැනීම. ඔන්න පින්නතුනි, ඔබ දීර්ඝ කාලයක් බනහපු පින්නතුන්, අන්නේ කරුණ ඔක්කොම ටික එකට සම්බන්ධ කරගෙන අවස්ථාව මෙන්න මෙතන. හොඳ අවධානයෙන් ඉන්න. මෙතන මේ අදහස ඔබට හොඳට තේරුණොත් ඔබ ඔබේ ජීවිත කාලයටම වටිනාකමක් ලබා දුන්න වෙනවා. ඔබ සම්බුද්ධ ශාසනයෙන්ම ප්‍රයෝජනයක් ගත්තා වෙනවා. එතකොට ශ්‍රද්ධාවයි, ඒ වගේම චතුරාර්ය සත්‍යයයි, පටිච්චසමුප්පාදයයි, ඊළඟට පංචස්කන්ධය නැත්නම් පංචස්කන්ධයයි, මෙන්න මේ ටිකම එකම තැනට සම්බන්ධ වෙන්න ඕන. එතකොට මෙන්න මෙතෙන්දී විශේෂ කාරණයක් තියෙනවා. ඒ තමයි පංචස්කන්ධය සහ පංචස්කන්ධය කියන කාරණේ. පංච උපාදස්කන්ධයටම තමයි සක්කාය කියලා කියලා තියෙන්නේ. සක්කාය කියලා එකක් තියෙනවා, සක්කාය දිට්ඨිය කියලා එකක් තියෙනවා. සක්කාය කියන්නේ පංච උපාදස්කන්ධයද කියන තවත් නමක්. අන්නේ සක්කායෙහි ඊටාම රළු ගතියට තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. සෝවාන් වීමේදී වෙන්නේ සක්කාය දිට්ඨිය දුරු වීම. හැබැයි සක්කාය දුරු වෙන්නේ නැහැ. සක්කාය දුරු වෙන්නේ උපාදාන සියල්ලක්ම සම්පූර්ණයෙන්ම දුරු වුණාට පස්සේ, නැත්නම් අවිද්‍යාව අනුසය වශයෙන්ම දුරු වුණාට පස්සේ සක්කාය කියන කාරණේ දුරු වෙනවා. එතකොට සක්කාය දිට්ඨිය සෝවාන් වීමේදී දුරු වෙනවා. සක්කාය දුරු වෙන්නේ රහත් වෙනකොට. එතකොට මෙන්න මෙතෙන්දී අපි තේරුම් ගන්නට ඕන ඉතාම වැදගත් කාරණයක්. දැන් මේ ඇස ආදී ආයතනවල ක්‍රියාකාරීත්වය මොකද්ද කියන්නේ? එතකොට ඇසට රූපයක් පේනකොට මොකද වෙන්නේ? මේ ඇස කියන එක දැන් අපිට සාමාන්‍යයෙන් පේන්නේ මේ පේ නැහැනේ. මේ පේන ඇස පාදක කරගෙන තියෙන පෙනීමේ ශක්තිය, the ability of seeing කියන එක. අන්න ඒකට තමයි බුදුදහමේ චක්කු කියලා කියන්නේ. ඒ චක්කු කියන එක බලන්න බෑ. ඇසෙන් ඕන දෙයක් බලන්න පුළුවන්, නමුත් ඇස බලන්න බෑ. ඇස සඳහන් කරන්නේ අනිදස්සනම් කියලා. එතකොට මෙන්න මේ ඇස හැම මොහොතේම හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන ධර්මතාවයක්. ତେଣୁ ඇසට පාදක වෙන්නේ ඊට පිටුපස්සෙන් තියෙන මානසික ස්වභාවය, අවිද්‍යාව, ඒ වගේ කර්මය, තෘෂ්ණාව, මේ වගේ හේතු රැසක එකතු වෙනකින් හැම වෙලාවෙම ඇස කියන එක හදලා දෙනවා. කන, නාසය, දිව, ශරීරය කියන මෙන්න මේ ආයතන ටික හැම වෙලාවෙම හදලා දෙනවා මනසේ ස්වභාවය අනුව. මේ හැම දෙයකම ස්වභාවය අහොත්වා සම්බුතං පුත්වා නබවිසති පෙරණතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ වගේම මේ පහ හදලා දුන්නට මේ පහම එක විට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එක විට එකයි ක්‍රියාත්මක වන්නේ. ඇස ක්‍රියාත්මක වෙන නම් ඇස විතරක් තිබෙල බෑ. රූපය තියෙන්න ඕන, චක්කු විඥානය තියෙන්න ඕන, චක්කු සම්පස්සය, රූප සංඥාව, රූප සංචේතන කියන මෙන්න මේ ස්කන්ධ පංචකයේ එකතුවක් විදිහට තමයි මේ රූපේ දැర్శන වීම කියන කතාව වෙන්නේ. එතකොට එක ආයතනයක් ක්‍රියාත්මක වෙනකොට අනිත් ආයතන ටික ක්‍රියාත්මක නැහැ. නමුත් මේ ආයතන ඉතාම වේගෙන් මනසත් එක්ක ක්‍රියා කරනකොට අපිට පේන්නේ මේ ඔක්කොම ආයතන ටික එක විටම ක්‍රියාත්මක වෙනවා කියලා. දැන් බල්බ් එකක් තත්පරයකට 60 වාරයක් නැත්නම් 40 වාරයක් නිවෙමින් පත්වෙමින් තියෙනකොට අපිට පේන්නේ දිගටම පත්වෙනවා කියන වගේනේ. අන්නේ වගේ තමයි මේ මනසත් වේගෙන් ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී අපට හිතෙන්නේ ඇසෙන් බලන ගමන්, කනෙනුත් අහමින්, නාසිනුත් ගඳසොඳක් විඳින්මින්, දිවෙන් රසයකුත් විඳින්මින් මේ වාඩි වෙලෙන ආසනයේ ස්පර්ශයක් විඳිනවා කියලා තමයි හිතෙන්නේ. නමුත් එහෙම නැහැ, මේ එක එකක් වෙන වෙනම වේගෙන් යනවා. එතකොට ඇසට රූපයක් පේන අවස්ථාවේදී මොකද වෙන්නේ? ඇස රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, රූප සංඥා, රූප සංකේතන ආදී මේ හේතු ගානක් හටගෙන ඒක නිරුද්ධ වෙලා යනවා. වර්ණ රූපයේ පමණක් දීලා ඒක නිරුද්ධ වෙලා යනවා. ඊට පස්සේ ඒ අරබියා විපාක මනෝ ධාතු කියන අවස්ථාවක් හට ගන්නවා. ඒකත් පාදක කරගෙන ඊට පස්සේ මනෝ විඥාන ධාතු කියන අවස්ථාවක් හට ගන්නවා. මෙන්න මේ අවස්ථා ටිකම සැලකන්නේ විපාක අවස්ථාව කියලා. මෙන්න මේ මුල් අත්දැකීම අවස්ථාවේදී රූපය අපට දකින්න පුළුවන්. හැබැයි රූපය දැනගන්න බෑ. මෙන්න මේක විශේෂ කාරණයක්. මේක සඳහන් වෙනවා දිබංග ප්‍රකරණෙහි. ඉතා පැහැදිලිව දක්වනවා න පංචේ විඥානේහි කිංච ධම්මං පටිවිජානාති අඤ්ඤත්‍ර අබිනිපාතමත්තා කියලා. විභාග ප්‍රකරණෙහි පැහැදිලිවම දැක්වෙන ඥාන විභංගයේදී පංච විඥානයන්ගෙන් කිසිම දෙයක් පිරිසිඳ දැනගන්න බෑ කියලා. මොනවද පංච විඥානය කියන්නේ? චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන මේ විපාක මට්ටමේදී යමක් දැනගන්න බෑ. හැබැයි වරදවා තේරුම් ගන්න එපා, දැකගන්න පුළුවන්. අහන්න පුළුවන්, දකින්න පුළුවන්, ගඳ සුවඳ විඳින්න පුළුවන්, ස්පර්ශ විඳින්න පුළුවන්. හැබැයි ඒ අහපු දැකපු දේ විපාක මට්ටමේදී සම්පූර්ණයෙන්ම දැනගන්න බෑ. දැනගන්නේ නිතරම සබ්බේ ධම්මා මනෝවිඥාන ධාතිය විඤ්ඤාණයක විදියට අර විපාක මනෝ ධාතුවත් නිරතුණාට පස්සේ තමයි ඒ පාදක කරගෙන හටගන්න සංඥා වේදනා දෙක මනායතනෙන් අරමුණු කිරීම වශයෙන් තමයි මනෝවිඥාන මට්ටමේදී තමයි යමක් දැනගන්නේ. එතකොට දැන් අපි යමක් ඇසෙන් දකිනවා කියන්නේ මැත්තේම දකින අවස්ථාව නෙවෙයි, ඇත්තටම ඒ ගැන දැනගන්න අවස්ථාව. දැන් අපි වාහනය drive කරනකොට අපි වාහනේ රෝද ටික බලාගෙන නෙවෙයි අපි drive කරන්නේ. වාහනේ ඉස්සරහා බලාගෙන තමයි drive කරන්නේ. නමුත් අපි ඉන්නේ ඊට කලින් මොහොතකට දැකපු තැන තියෙන රෝදහතර උඩ තමයි ඉන්නේ. නමුත් නිතරම බලන්නේ ඉස්සරහා පැත්ත. පඩිපැලක් ඔබ නගිනවා නම් නිතර ඉස්සරහා පැත්තේ බලන්නේ. හැබැයි ඔබ ඉන්නේ ඊට කලින් දැකපු තැන තමයි හිටගෙන ඉන්නේ. ඔබ රාත්‍රී කාලේ ටෝච් එකක් ගහගෙන යනවා නම් නිතරම ඉස්සරහා බලාගෙන තමයි ටෝච් එක ගහන්නේ. නමුත් අපිට නිතරම හිතෙන්නේ තමන්ගේ ඉස්සරහා කියලා. ඒ නිසා රෑට අපි කලබලෙන් ටෝච් එකක් ගහගෙන යනකොට සර්පයෙක් කියම දැකුවොත් මොකද වෙන්නේ? බය වෙනවනේ අපි. ඇයි බය වෙන්නේ අපි? අපි බය වෙන්නේ අපි හිතන් ඉන්නේ ඒ එළිය උඩේ තමන් ඉන්නේ කියලා. ඒකයි. එනිසා තමයි කලබල වෙලා බය වෙන්නේ. හරියට සිහින් ගියොතින් බය වෙන දෙයක් නෑ අපට. එතකොට මේක ඉහෙලටම දිනන කල්ලා රහතන වහන්සේ කියන කොහොමද? ටෝච් එක ඉස්සරහ නෙමෙයි පින්නතුනි, ඇඟට සර්පේ පැටවමත් බය වෙන්නේ නෑ. ඇයි ඒ? ඒ ස්පර්ශයත් ඇවිල්ලා තේරුම් ගන්නේ මනෝවිඤ්ඤාණය කියලා දකිනවා. සර්පය අයින් කරන්න පුළුවන්, නමුත් බය වෙන්නේ නෑ. වේගයෙන්ම හිත සමති දර්ශනා දෙකේ සතිමත් භාවයේ උපරිම හිත තියාගෙන ඉන්නවා. අර රූපෙන් හිත නිදහස් කරගෙන ඉන්නේ. නමුත් අපිට එච්චර වේගෙන් යන්න බැරි නිසා අපි මුලදී ටිකක් මුලා වෙලා තමයි ඊළඟ මොහොතේ තමයි අපි විදර්ශනා වැඩිම වශයෙන් අපි ඒ දුකෙන් නිදහස් වෙන්නේ. එතකොට මෙන්න මේ අවස්ථාව තේරුම් ගැනීම ඉතාම වැදගත්. අර මුල් අවස්ථාවේ තියෙන විඥාණයට කියන්නේ අන්න ඒකට තමයි පබස්සර මෙදම් බෙක්කවේ චිත්තං කියලා කියන්නේ. විපාක මට්ටමේ විඥාණය. අන්නේ විඥාණයට තමයි කියන්නේ පකටි පරිසුද්ධ මෙදම් චිත්තං කියලා. ප්‍රകൃතියෙන් පිරිසුදු විඥානය කියලා කියන්නේ අර මුල් විපාක මට්ටමේ විඥානය පිරිසුදු එකක් කියලා කියන්නේ. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක සැපක්වත් දුකක්වත් නෙවෙයි. ඒක දැනගැනීම මට්ටමේ මුල් අවස්ථාව විපාක මට්ටම. ඒක පංචස්කන්ධ අවස්ථාව. එතකොට අන්නේ මුල් අවස්ථාවේ ස්කන්ධ ටික දුරු කරන්න කියලා නැහැ. ඒ මුල් අවස්ථාවේ ස්කන්ධ දෙක ටිකට කියන්නේ දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයම් කියලා. එතකොට දුක්ඛ සත්‍ය කියලා සැබවින්ම කියන්නේ මුල් අවස්ථාවේ අධ්‍යක්ෂණය දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. මෙන්න මෙතන තවත් විශේෂ ප්‍රකාශයක් තියෙනවා යමක ප්‍රකරණයේ සත්‍යමකේ දුක්ඛ සත්‍ය විස්තර කරන අවස්ථාව. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මොකද්ද කියලා දැක්වෙනවා. කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං කියලා කාරණයක් නේ දුක්ඛං කියලා. යම් කිසි කායික දුකක් තියෙනවා නම් මානසික දුකක් තියෙනවා නම් අන්න ඒ දේ හැර වෙනත් යමක් තියෙනවා නම් අන්න ඒකටයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඒක දුක නෙවෙයි කියලා. යම් කිසි කායික දුකක් තියනවා නම්, චේතසික දුකක් තියනවා නම්, අන්න ඒ දේ හැර යමක් වෙනවා නම්, අන්න ඒකටයි දුක සත්‍ය කියන්නේ. ඒක දුක නෙවෙයි කියලා. මේක කිව්ව ගමන් අපිට හිතා ගන්නවත් බෑ. මෙන්න මේකේ මෙන්න මේක තමයි පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු කියලා කියන්නේ පෙර නොයසුරු ධම්මස කියන්නේ මෙන්න මෙතෙන්ට. හැබැයි ඊළඟට ආයෙ විස්තර කරනවා කායික දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛංච දුක සත්‍යංච කියලා. ධම්මචක්ක සූත්‍රයේ විස්තර කරපු විස්තර කිරීම ගන්න පුළුවන් අපට. ජාති දුක්ඛං ජරා දුක්ඛ ආදී වශයෙන් ගිහලා ශෝක පරිදේව මට්ටමට යනකම් කායික දුකක් චේතසික දුකක් තියෙනවා නම් ඒක දුකකුත් වෙනවා දුක සත්‍යකුත් වෙනවා කියලා. එතකොට හැම දුකක්ම දුකකුත් වෙනවා දුක සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. එතකොට මේක ඔබට ඔන්න පොඩ්ඩක් අදහගත්තා. ඔබට දිගටම දහමයි ඔබ ඉන්න කෙනෙක් නම් මෙන්න මේට අදාළ දේශනා කොහෙන් හරි අහගෙන තව තවත් මෙන්න මේක දිනු කරගන්න මේ දැනුම පිළිසින දැනගන්න උත්සාහ කරගන්නට ඕන. මේ තමයි ඊටාම සියුම් අවස්ථාව. එතකොට යම් කිසි තැනක පරිඤ්ඤය කියලා වචනේ තියෙනවා නම් හොඳට මතක තියාගන්න බුදුදහමේ ඒ පරිඤ්ඤය කියලා කියන්නේ අර දුක්ඛ සත්‍ය අවස්ථාව මුල් අවස්ථාව. ඒතර මුල් අවස්ථාව පහදම්බ කියලා නැහැ. ඇසට රූපයක් පතිත වෙන මුල් අවස්ථාව දුරු කරන්න කියලා නැහැ. දුරු කරන්න කිව්වනම් මොකද වෙන්නේ? එහෙනම් රූප නොබල ඉන්නවනේ, ශබ්ද නොහ ඉන්නවනේ. රූප නොබල ඉන්න, ශබ්ද නොහ ඉන්න කියලා බුදුදහමේ නැහැ. එහෙමත් ඒ කාලේ සාස්ත්‍රවරයෙක් කිව්වා, පාරසාරී කියලා බ්‍රාහ්මණෙක් එහෙම කිව්වා. ඉන්ද්‍රවාණ සූත්‍රයේ ඒකෙන් දැක්වෙන්නේ. ඔව් තමන්ගේ ශ්‍රාවකයන්ට කිව්වේ රූප නොබල ඉන්න, ශබ්ද නොහ ඉන්න කියලා. බුදුහාමර ප්‍රශ්න කළා එහෙමනම් උපදීන් මාන්දාය උපදීන් බිහිරියයි භාවිතින්ද්‍රිය පුද්ගලයන්ද කියලා බුදුහාම ප්‍රශ්න කළා. ඇයි උපදීන් අන්ධ කට්ටියත් බිහිරියත් රූප බලන්නේ නැත්නම් ශබ්දහන්නේ නැත්නම් එහෙනම් අය කොච්චර මුනිවරුන් වෙන්න ඕනද? එහෙම වෙන්නේ නැහැ. ඒතර ඕන් කියන්නේ මොකද? ඕන් කියන්නේ දුක්ඛ සත්‍ය බැහැර කරන්න කියලා. කියන්නේ විපාක මට්ටමේක බැහැර කරන්න ඒගොල්ලෝ කියලා තියෙනවා. නමුත් බුදුදහමෙහි විපාක මට්ටමේ ස්කන්ධ ටික බැහැර කරන්න කියලා නැහැ. ඒක බැහැර කරන්න බෑ අපට. අපි වගේ සාමාන්‍යයෙන් රහතන් වහන්සේ කෙනෙකුට දුක සත්‍ය බැහැර කරන්න බෑ. දුක සත්‍යම් පරිඤ්ඤයම් කියලා තියෙනවා. දුක සත්‍ය පිරිසෙන් දැනගන්න කියලා තියෙනවා. ඒක නුවණින් දැනගන්න ඕන. යම්ිත දැනක පහදබ්බම් කියලා තියෙනවා නම් ඒ පහදබ්බම් කියන්නේ මොකටද? සමුදය සත්‍ය. එතකොට තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් තියෙන යමක් වෙනවා නම් අන්න ඒකයි බැහැර කරන්න කිව්වේ. දැන් ප්‍රශ්නයක් ආචින ප්‍රපංච කියන්නේ මොනවද කියලා. ප්‍රපංච කියන්නේ අන්නර මුල් අවස්ථාවේ ස්කන්ධ පංචකය ඇති වුණාට පස්සේ ඒක එතනම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාට පස්සේ අපේ හිතේ තියෙන තෘෂ්ණා දෘෂ්ටි මාන නැත්නම් අවිද්‍යා අනුසය වශයෙන් යමක් ගන්නවා නම් අන්න ඒ ගන්න දෙයට තමයි පපංච කියලා කියන්නේ. ප්‍රපංච කියන්නේ ඒකට. එතකොට අන්නේ ප්‍රපංච කරන්න කියන කාරණය තමයි පහදබ කියලා කියලා තියෙන්නේ. එතකොට මේක හොඳ ඉතාම සියුම් කරුණ ටිකක් මේ කියන්නේ. ඔබ ඉතාම දක්ෂ වෙන්න ඕනේ මෙන්න මේක තේරුම් ගන්න. මේ ටික තේරුම් ගත්තොත් අපිට තියෙන දහම් ගැටලු බොහොමයක් විසඳෙනවා සහ අපිට ධර්මාර්ගය ගැන ලොකු උනන්දුවක් ඇති වෙනවා. එතකොට එක තැනක විඥානය කියලා තියෙනවා පරිඤ්ඤය කියලා. විඥානේ පිරිසෙන් දැනගන්න කියලා. එක තැනක විඥානය තියෙනවා මායෝක මංච විඥානක් කියලා. විඥානේ මායාවක් වගේ කියලා. එක තැනක විඥානේ නැත්තම් චිත්ත කියලා කියනවා චිත්තම් පඤ්ඤංච භාවයන් කියලා. සිත ප්‍රඥාවත් වඩන්න කියලා. එක තැනක ධම්මදින්නා මෙහෙණිය වගේ මෙහෙණින් වහන්සේලා විස්තර කරනවා ප්‍රඥාව තියෙන තැන විඥානයක් තියෙයි කියලා. එතකොට විඥානය කියන වචනේ යම් කිසි තැනක තියෙනවා නම් අපි දක්ෂ වෙන්නට ඕන මේ විඥානය කියලා තියෙන්නේ අර පබස්සර විදම් භික්ඛවේ චිත්තං කියන විඥාණයද නැත්නම් මායෝක මංච විඥාණං කියන කතාවද නැත්නම් අර චිත්තං පඤ්ඤංච භාවයන් කියපු තැන වඩන්න ඕන හිතද මාර්ග සත්‍ය විදියට නැත්නම් නිරෝධ සත්‍ය සාක්ෂාත් කරපු කෙනා ඒ ළඟ තියෙන ප්‍රඥාව සහිත ප්‍රඥා මුසුවේච්ච විඥාණයද කියලා අපි දැනගන්න දස් වෙනට මෙහෙක දැන නොගත්තොත් අපිට වරදිනවා සංඥාවත් එහෙමයි එක තැනක සංඥාව පිරිසුදු සංඥාවක් තියෙනවා එක තැනක සංඥාව මරීච උපමා සංඥා මිරිගොපගේ කියලා තියෙනවා එක තැනක සංඥාව වඩන කියලා තියෙනවා ගිරමානන සූත්‍රයේ තියෙන දස සංඥා වඩන කියලා තියෙන්නේ එතන සංඥා මිරිගොක් කියලා නැහැ ඊට පස්සේ ප්‍රඥාවත් ඒ කියන සංඥාවක් තියෙනවා ඒ සංඥාව ප්‍රඥාත් එක මුසු වෙච්ච එකක් ඒක කුසලයක් එතකොට මෙන්න මේ ටික වෙනස හඳුනා ගන්න පුළුවන්කම තියෙන චතුරාර්ය සත්‍ය වෙනසත් එක්ක එතකොට මුල් ස්කන්ධ පංචකයේ තියෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ටික පරිඤ්ඤයයන් පිළිසින් දැන ගන්නට ඕන ඒක පිරිසිදු දැනගත්තු පමණට සමුදය සත්‍යම් පහතබ්බං ඒ නිරුද්ධ වෙච්ච එක නැවත අපි ගන්න තෘෂ්ණා දෘෂ්ටිමාන ප්‍රපංච වශයෙන් ගන්න එක ටිකෙන් ටික අඩු වෙනවා. එතකොට චක්කු විඥානම් පහතබ්බං කියලා යම් කිසි දැනක තියනවා නම් හොඳට තේරුම් ගන්න ඒ චක්කු විඥානය කියන්නේ අර විපාක මට්ටමේ චක්කු විඥානය නෙවෙයි. චක්කු විඥානයේ පහතබ්බ කියලා තියනවා නම් ඒ කියන්නේම අර මුල් ඇතිවෙච්ච චක්කු විඥානය හටගෙන නිරුද්ධ වුණාට පස්සේ අවිද්‍යාවත් එක්ක මුසු වෙලා තියෙන අර අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියලා තැන තියෙන විඥානය. ඒතොර එතන තියෙන විඥාණයට පවස්තර මෙඳම්බියකේ චිත්තං කියලා නැහැ. ඒ විඥානය ප්‍රඥාවත් එක්ක තියෙකල කියලා නැහැ. පරිසම්පාදයේ තියෙන විඥානය කොහමද? අවිද්‍යාවත් එක්ක මිශ්‍ර වෙලා යන විඥානය ඒ විඥානේ චක්කු විඥාය වෙන පුළුවන් සෝත විඥානේ ගහන විඥාන ආදී අර මුල් විපාක මට්ටමේ විඥානය නිරුදුනට පස්සේ අවිද්‍යාවෙන් ඔසවල තබන කොට තියෙන විඥානය තමයි මේ කියන්නේ. එතකොට අන්නේ විඥානේ කියන්නේ පහතබ්බන් කියලා අන්නේ විඥානය ගැන තමයි මදුපිණ්ඩික සූත්‍රය දැක්වෙන්නේ. මොකද චක්කුංච පටිච්ච රූපේජෝ පජි චක්කු විඥාන. ඊට පස්සේ තින්නම් සංගති පස්සෝ. පස්සපච්ච වේදනා. යම් වේදිත සංසංජානාති. යම් සංජානාදි තං විතක්කේති. යම් විතක්කේති තම් පපංචේති. ඔන්න පපංච දක්වාම යන්නේ මෙන්න මේ අර නිරුද්ධ වෙච්ච විඥානය නැවත ඇති දෙයක් හැටියට ගන්න එකත් එක්ක යන මේ සර්කල් එක තමයි මදුපිණ්ඩික සූත්‍රයන් මුල් කොටසින් විස්තර වෙන්නේ. හැබැයි බොහෝ විට ධර්ම විස්තර කරන අය ඇතැම් විද්වතුන් මේ මදුපිණ්ඩික සූත්‍රයේ මුල් කරුණ ටික විතරයි විස්තර කරන්නේ. විස්තර කළොම් උත්සාහ කරනවා මදු මැදින් නවත්තන්න. නමුත් මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන විදිහට මැදින් කොහොමවත් නවත්තන්න බෑ. නවත්තනවා නම් මුලින්මයි නවත්තන්න ඕන. කොහොමද? දැන් මේ නිරුද්ධ වෙච්ච චක්කු විඥානේ අවිද්‍යාව ගත්ත එකක් මේ. ඒක නිරුද්ධ කරන්න නම් අවිද්‍යාවෙන්ම නතර කරන්න ඕන. අවිද්‍යාව නතර කරගත්තු ගමන් මොකද? චක්කුස්මින් අසති, රූපස්මින් අසති, චක්කු විඥානස්මින් අසති කියලා ඇස නැති කල්හි, රූපේ නැති කල්හි, චක්කු විඥානේ නැති කල්හි කියලා විස්තරයක් එනවා. ඒ කියන්නේ මොකද්ද? මදුපිණ්ඩික සූත්‍රයේ මුල් ටිකේ විස්තර කරන්නේ ඇස ඇති කල්ලි, රූප ඇති කල්ලි, චක්කු විඤ්ඤාණ ඇති කල්ලි මේ සංසාර චක්‍රය ගොඩනගෙන ආකාරය තියෙනවා. ඒකෙම අනිත් පැත්ත ඇස නැති කල්ලි, රූපේ නැති කල්ලි, චක්කු විඤ්ඤාණ නැති කල්ලි කියලා මේ මොකද කියන්නේ? ඔහු අර අවිද්‍යාවෙන් ගත්ත චක්කු විඤ්ඤාණ දැන් නැහැ. එතකොට චක්කු විඤ්ඤාණ නැහැ කියලා කියන්නේ ඇහෙන් රූප නොබලින කතාව නෙවෙයි මේ. වරදා තේරුම් ගන්න එපා. මේ චක්කු විඥානේ නැති කල්ලි කියලා කියන්නේ රූපේ නැති කල්ලි කියලා කියන්නේ අපි අර නිරුද්ධ වෙච්ච රූපය අවිද්‍යාවෙන් අරගෙන නැහැ කියන එකයි මේ කියන්නේ. එතකොට රහතන් වහන්සේට ඇස නැහැ කියලා කියන්නේ රූපය නැහැ කියලා කියන්නේ චක්කු විඥානේ නැහැ කියලා කියන්නේ උන්වහන්සේට විපාක මට්ටමක නැති වෙච්ච කතාව නෙමෙයි මේ කියන්නේ. උන්වහන්සේ අර මුල් එක නිරෝධුණාට පස්සේ ඒක ඇති දෙයක් හැටියට ප්‍රපංච වශයෙන් ගන්න ඇතිකමයි මේ තියෙන්නේ. එතකොට රූප බැලීම ගැටලුවක් නෙවෙයි. රූප නෙවෙයි කාමයන් කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැති කාමා යാനി චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ලෝකේ තියෙන ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියලා. ඒව කාම ගුණ හැබැයි කාමයන් නෙවෙයි. කාමයේ කියන්නේ මොකද්ද? සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයාගේ හිතේ ඇති වෙන සංකල්පයේ රාගයද තමයි කාමයන් කියලා කියන්නේ. එතකොට මෙන්න මෙතනින් වැදගත්ම කාරණයක් අපට විස්තර වෙන්නට ඕන. ඒ තමයි මේ පංචස්කන්ධයේ මුල් අවස්ථාව විපාක මට්ටමේ අවස්ථාව ඒක නිතර දේශනා කරන්නේ පරිඤ්ඤය කියලා පිළිසින් දැනගන්න කියලා. ඊට පස්සේ ඒක තෘෂ්ණාවෙන් ගත්තු එකට කියන්නේ පහතබ්බ කියලා දුරු කරන්න කියලා. ඊට පස්සේ නිරෝධ සත්‍යයන් සත්‍යගත ධම්මං. නිරෝධ සත්‍ය මට්ටමේදී තියෙන සාක්ෂාත් කරන එක. මග්ග සත්‍යම් භාවයේ තබ්බං. මාර්ග සත්‍ය වඩන්න කියලා කියන්නේ. එතකොට ජටා සූත්‍රය මොකද්ද කියන්නේ? චිත්තම් පඤ්ඤාච්ච භාවයං. සිතත් ප්‍රඥාවත් වඩන්න කියලා තියෙනවා. ඒ මොකද්ද? ඒ අර ආරසණිය මාර්ගයේ වඩන අවස්ථාවේදී තියෙන විඥානය, ඒ විඥානය වඩන්න තියෙනවා. විඥානය වඩනවා කියලා ඇත්තටම කරන්නේ කාතකින් සමතේ අනිත් පැත්තින් විදර්ශනාව. චිත්ත භාවනහ පඤ්ඤා භාවන කියන්නේ මේක. ඒක චිත්ත භාවනදී වන සමතය ඊළඟට පඤ්ඤා භාවන දෙන විදර්ශනාව. විදර්ශනාව කියන්නේ ප්‍රඥා නැමැති සංඛාරයේ වඩනකොට සමත වශයෙන් නැත්නම් විදර්ශනා වශයෙන් විශේෂයෙන්ම ඒත් එකම යන විඥාණය, එතන යන විඥාණය ප්‍රඥාත් එක්ක මුසුවෙච්ච විඥානයක්, එතනම සංඥාවක් තියෙනවා, ඒව වඩන්න ඕන දේවල්. එතකොට මෙන්න මේ ටික හොඳට අපි මේ තැන්වල වෙනස තේරුම් ගන්නට ඕන. යම්කිසි තැනක පරිඤ්ඤය කියලා කතාව තියෙනවා නම් ඒ කියන්නේ දුක සත්‍ය ගැන ඒ කියන්නේ. යම්කිසි තැනක පහතබ්බ කියලා තියෙනවා නම් ඒ කියන්නේ සමුදය සත්‍ය ගැන කියන්නේ. යම්කිසි තැනක භාවේතබ්බං කියලා තියෙනවා නම් ඒ මාර්ග සත්‍යය කියන්නේ. යම්කිසි තැනක සච්චිකාතබ්බ කියලා කියනවා නම් ඒ කියන්නේ නිර්වාණය පැත්තේ කාරණයක් කියන්නේ. එතකොට බලන්න පින්නතුනි මෙන්න මේ අවබෝධය එනකොට අපට ඔක්කොම ටික එක ලයින් එකකට තියලා ලස්සනට පැහැදිලි වෙන්නට ඕන. මොකද්ද? එකක් තමයි චතුරාර්ය සත්‍යය, අනිත් එක පටිච්චසමුප්පාදය, අනිත් එක පංචස්කන්ධය. එතකොට මේ තුනම එතුණාට පස්සේ ඒක නැතිවෙන ශ්‍රද්ධාව තමයි මේ ගමනේ ඉදිරියට යන්න තියෙන මොටිවේෂන් එක. ඇයි තමන් දන්නවා අර දුක්ඛ සත්‍ය පිළිසින් දැන් නොගත්තොත් අනිවාර්යයෙන්ම සමුදය සත්‍යට අහු වෙනවා. සමුදය සත්‍යයට නිරුද්ධ වෙච්ච ඇස, නිරුද්ධ වෙච්ච රූප ඇති දැහැට ගත්තොත් මේ දරුවෙක් විදිහට පේන්නේ, මේ තමන්ගේ දරුවෙක් විදිහට පේන්නේ. දරුවෙක් නෑ කියන්නේ අවරදා තේරුම් ගන්න එපා. දරුවා ඉන්නවා. දරුවා කියන්නේ වෙන දෙයක් නෙවෙයි. මේ සතර මහා භූතවල එකතුවක් මේ තියෙන්නේ. ඒක තමන්ගේ ඇසේ පමණට තමන් වර්ණ මාත්‍රය ගන්නවා. අරගෙන දරුවෙක් සැබවින්ම හිටියත් අපි දරුවා තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ චක්කු විඤ්ඤාණයෙන් නෙවෙයි, තේරුම් ගන්නේ මනෝ විඤ්ඤාණය. ඇත්තටම දරුවෙක් ඉන්න පුළුවන්. දැන් ඔබේම කුසෙන් බිහිවෙච්ච දරුවෙක් ඉන්න පුළුවන් මේ. හැබැයි ඒ දරුවා ඔබේම කියලා හිතුවත් ඒ දරුවා කියලා ඔබ කවදාවත් ඔබට චක්කු විඤ්ඤාණය තේරුම් ගන්න බෑ. තේරුම් ගන්නේ හැමදාම මනෝ විඤ්ඤාණය. මනෝ විඤ්ඤාණය තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ ඇත්තටම අර මුලින් ඇතිවෙච්ච රූපේ නිරුද්ධච්ච මොහතක තමයි මේ චක්කු විඤ්ඤාණය තේරුම් ගන්නේ. එතකොට මේක දැක්ක ගමන්ම බාහිර රූපය තුළ හිත බැස ගන්න ගතියට කෙනෙක් අඩු වෙනවා. හැබැයි වරදවා තේරුම් ගන්න එපා එහෙම කිව්වා කියලා මේ දරුවට තියෙන ඒ සැලකීම ඒ යුතුයකට ගණු කරින්නේ නැහැ. දරුවට මීටත් වඩා සැලකනවා. දරුවටත් මේ අවබෝධය ලබා දීලා දරුවත් ඉක්මනට දුක නිදහස් වෙන දරුවට උදව් කරනවා. එතකොට පින්නතුනේ මෙන්න මේ ටික තමන්ට තේරෙනවත් එක්කම තමන් වේගයෙන්ම ධර්මයේ පැත්තට එනවා. එනකොටම තමන්ට මුණ ගැහෙන මොකද්ද? ඒ තමයි අරසිංහ මාර්ගය. මෙවැනි ජීවිතයක් අප මේ ගත කරන්නේ ඇහැට පේන රූපේ නිරුද්ධ වෙච්ච බව දැන නොගත්තොත් මොකද වෙන්නේ? රූපය තුල හිත බැස ගන්නෝ, බැසගත්තොත් සත්පුද්ගල සංඥාවෙන් පනවනවා, ඒ තුල සංකය දිටි හට ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මේ රූපය ඇතුළු මේ ස්කන්ධ පංචකය රූපං අතතෝ සමනුපස්සති, රූපවන්තං වාත්තානම් අත්තනිවා රූපං රූපස්මින් වාත්තානං ආදි වශයෙන් කියපු විදිහේ මෙන්න මේ වේදනා සංඥා ආදී මේ ස්කන්ධ පංචකයේ 20 ආකාරයකට සංකය දිටිය බැස ගන්නවා. එතකොට මේ රූපය තමන්ට පාලනය කරන්න පුළුවන් මේ සත්‍යයේ පුද්ගලයේ කියන හැඟීමෙන් උ ගන්නවා. ගත්තට පස්සේ රූපය තුල ඔහුගේ හිත බැසගෙන ඒ රූපේ වෙන දුක් සැප ටික තමන්ගේ දුක් සැප විදිහට ගන්නවා. මේකයි ප්‍රශ්නේ. ତେଣୁ මෙන්න මේ දුකේ නිදහස් වෙන නම් මේ රූපය දකිනකොටම අපි දක්ෂ වෙනවන එක මට්ටමකදී මේක සත්‍යයක් නෙවෙයි මේ හේතුඵල ධර්මක එකතුවක් කියලා දකින්න ඒ අවබෝධයත් එක්ක සංකය දිටිය ටික දුර වෙල යනවා. ඒක සුවන් මට්ටමේදී වෙන්නේ. හැබැයි සංකය දිටිය දුර වුණත් සක්කාය කියන එක තාම තියෙනවා. අනාගාමී වෙච්ච කෙනාට සක්කාය තියෙනවා. එයි අවිද්‍යාව අනුසී වශයෙන් තාම තියෙනවා. අනුසී වශයෙන් උත් සක්කාය දිටිය සපුරාම දුරවන්ට පස්සේ තමයි සම්පූර්ණයෙන්ම තමන්ට තියෙන මේ තෘෂ්ණාවෙන් දුර වෙන පුළුවන්කම තියෙන්නේ. හැබැයි අර සක්කාය මට්ටම දුර වෙනවත් එක්කම තමන්ට ලොකු වාසියක් තියෙනවා. තමන්ගේ යතෙන් අපාගත වෙන මට්ටමේ අකුසල සිද්ධ වෙන්නේ නැහැ. තමන්ට ලෝභය තියෙනවා. හැබැයි ලෝභය තිබුණට සොරකමක් කරන තරම් මට්ටමට ලෝභය දිනු වෙන්නේ නැහැ. තමන්ට රාගය තියෙනවා. හැබැයි කාමයට හැසිරෙන මට්ටමට රාගය ඇති වෙන්නේ නැහැ. තමන්ට ලෝභය තියෙනවා. හැබැයි බොරුවක් කියන මට්ටමට ලෝභය නැහැ. තමන්ට යම් දෙයක් ගැන ආසාවක් තියෙනවා. හැබැයි මත්පැන් පානය කරන මට්ටමට ඔහුට ලෝභය නැහැ. මෙන්න මේ විදිහට තමන්ගේ තියෙන අකුසල් ටිකේ විශාල පාලනයක් සිද්ධ වෙනවා මේ සක්කාය දිට්ඨිය දුරු වීමත් එක්ක. ඒ නිසා තමයි සක්කාය දිට්ඨිය දුරු වෙච්ච කෙනාට කියන්නේ නියතෝ සම්බෝධි පරායනෝ කියලා. ਉਹ අනිවාර්යයෙන්ම සම්බෝධිය කරා යන කෙනෙක්. ඒ වගේම ਉਹ අපාගත වීමෙන් දුරු වෙච්ච කෙනෙක් කියලා. ඒතකොට පින්නොතුනි මෙන්න මේක දැක්ක ගමන් ਉਹ දකිනවා දුක හටගන්නේ මෙන්න මේ නිරුද්ධ වෙච්ච එක. නිරුද්ධ වෙච්ච බව නොදැනගත්තු නිසායි මේ දුක හටගන්නේ. ඒ නිසා මම ඉක්මනට මගේ හිත ආරක්ෂා කරගන්න ඕන, මගේ හිත උපරිම මම ආරක්ෂා කරගන්න ඕන කියන හැඟීමෙන් ඔහුට මාර්ගය පෙන්වනවා. ඒ මාර්ගය තමයි ආරසංගික මාර්ගය. ඊර්සංගික මාර්ගයේ ප්‍රධානතම කාරණය තමයි සම්මා සතිය, මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ. එතකොට සතිපට්ඨාන කාරණා හතරකට බෙදෙනවා. හතර සතිපට්ඨානයේ කාය කානුපස්සී විහෙරති, වේදනාසු වේදනාපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. මේකෙදි හමු වෙන ප්‍රධානතම භාවනා කමඨහන තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. ආනාපාන සතිය මුල් කොටස කරනකොට මේ රූපය ගැන තියෙන ස්වභාවය අවබෝධ වෙනවා. අසුභ වූ මේ රූපයේ තියෙන සුභ කියන විපල්ලාසය දුරු වෙනවා. අසුභයේ සුභ විපල්ලාසය දුරු කරන්නයි කායපස්සන වඩන්නේ. ඊළඟට අනිත්‍ය දේ ගැන තියෙන නිත්‍ය සංඥා දුරු කරන්නයි වේදනපස්සන වඩන්නේ. අනිත්‍ය දේ පිළිබඳව තියෙන නිත්‍ය සංඥා දුරු කරන්නයි චිත්තානපස්සන වඩන්නේ. අනාත්ම දේ ගැන තියෙන ආත්ම සංඥා දුරු කරන්නයි ධම්මානුපස්සන වඩන්නේ. මෙන්න පින්නතුනේ තමන්ට තියෙන සදාතනික රැකවරණය වෙන්නේ සතිපට්ඨාන ඊට පස්සේ. අපි ඉක්මනටම කැමති මේ දුක් ටික නිදහසන මේ මොහොතේම. අපි උපරිම ලෙස සිහිය තියාගෙන ඉන්න උත්සාහ කරනවා. ඇයකට හේතුව පොඩ්ඩක් හරි අපිට මේ අවධානයෙන් මේ සතිමත් බවෙන් ගිය ගමම මොකද වෙන්නේ? බාහිර රූපෙට හිත බැස ගන්නවා. බැසගත්තු ගමන්ම ඒ රූපේ තියෙන දුක් සැප ටික අපට එන ගන්නවා. හැබැයි මේ යුතුකණ්ඩික කරන්නේ කියන එක නෙමෙයි කියන්නේ. යුතුකණ්ඩික උපරිම ඔහු කරනවා. කළාට තමන් ඒ දුක් ටික ඇසුරු නොකර ඒ යුතුකණ්ඩික මැනින් ඉෂ්ට කරනවා. ତେଣୁ මේ සතිපට්ඨානේ කොයි තරම් අඛණ්ඩව කරන්න ඕනද කියලා ලස්සන උදාහරණයක් දැක්වෙනවා. එක්තරා තෙල් පිරුණු භාජනයක් තියෙනවා. අපි කියමු නිකන් බෝල් එකක් කියලා. පාත්‍රයක් වගේ උඩ තමයි තෙල් පිරලා තියෙන්නේ. මේ තෙල් ටික අරගෙන කෙනෙක් යනවා. යන්නේ කොහෙන්ද? කිසියම් රංගන ශිල්පියෙක් රංගනය කරන පිරිසක් මැදෙන් තමයි මේ තෙල් භාජනයක් තරම් යන වෙලා තියෙන්නේ. හැබැයි එක තෙල් බිඳක් තීරණ බෑ. වටන්න බෑ. එක තෙල් බිඳුවක් හරි ඉහිරුණොත් මොකද වෙන්නේ? ඔහුගේ පිටපස්සේ එන වදකේ. වදකේ කියන්නේ කඩුවෙකුත් අරන් එන්නේ. කඩුවෙන් ගහන බලන් එන්නේ. එක තෙල් බිඳුවක් හරි වැටුණු ගමන්ම මේ වදකේම හොට ගහනවා. අන්න ඒ වගේම තමයි මෙන්න මේ සතිපට්ඨාන කියන කාරණය. තෙල් බිඳුවක් හරි ඉහිරෙනවා කියන්නේ මොකද්ද? සතිමත් බව නැති වෙනවා කියන කාරණය. නැති වෙච්ච ගම මොකද වෙන්නේ? බාහිරය කියන බැනුම් ඔක්කොම ටික අහන්න වෙන ඊට පස්සේ. ආ අනිත්‍යයෙන් බැනුම් අහන්න ගුටි කන්න අකමැති නම් සතිපට්ඨානේ පුරුදු කරනවා. අනිත්‍යයේ බැනුම් ටික ඔක්කොම වෙන්නේ මොකක්ද? අර නිරුද්ධ වෙච්ච රූප ශබ්ද ආදී නිරුද්ධ වෙච්ච බව නොදැනගෙන ඒක තමන් ඇති දෙයක් විදිහට අරගෙන අර ස්පර්ශ සමුදයන්ට ගිහිල්ලා තමයි මේ ඔක්කොම දුකේ තමට එන්නේ. ඒ නිසා උපරිම ලෙස සිහිය පුහුණු කරන්න පුළුවන් නම් අන්නේ පුහුණු කර පමණට ඒ මොහොතේ දුක නිදහස් වෙන්න පුළුවන්. අන්නේ කාල පරාසය ඒ ඩියුරේෂන් එක ටිකෙන් ටික වැඩි කිරීම තමයි මේ සතිපට්ඨාන කියලා කියන්නේ. එතකොට කායේ කායපස්සන කියන්නේ කොහොමද? එකක් ආනාපාන සතිය, ඉරියාපත, සති සම්බජඤ්ඤය, ධාතු මනසිකාරය, පටිකුල මනසිකාරය, නවසීවතික කියලා මේ ශරීරයට සම්බන්ධ කාරණා ටික ගැන නිතර සතිමත්ව ඉන්නවා. ආනාපාන සති ගැන හොඳට සිහින් ඉන්නවා. ඒත් එක්ක ඉඳගෙන හිත සමාධිමත් වෙන්න වෙන්න මේ ආනාපාන සතිය කියලා කියන්නේ ශරීරයේ ක්‍රියාකාරීත්වය. ඒ ශරීරය කියන්නේ ආහාරයේ ප්‍රතිඵලයක්. ආහාරය නිසා රූප හට ගන්නවා. ආහාර නිරෝධයෙන් රූප නිරෝධන කියලා දකිනවා. ආහාර සමුදය ආරූප සමුදය, ආහාර නිරෝධ ආරූප නිරෝධ කියලා දකිනවා. යන්ට ඉරියාවත පබ්බේ ගච්ඡන්තෝ ආ ගච්ඡාමිති පජානාති, නිසින්නෝවා නිසින්නෝම හිති පජානාති, යම් කිතෝ වාටිතෝ මිති පජානාති. මේ ආදි වශයෙන් සතර ඉරියව්ව ගැනම නිතර අවධානයෙන් ඉන්නවා. ඉන්නේ මේ ශාරීරිය පිරිසිදු දැනගන්න අපේක්ෂාවෙන් තමයි මේ ඉන්නේ. ඒ ඉරියව්ව කියන්නේ වෙන දෙයක් නෙමෙයි. මේ ශාරීරික ක්‍රියාකාරීත්වය. මේක සත්‍ය පුද්ගලයක් නෙවෙයි. මේක ආහාරයෙන් නිර්මාණය වෙච්ච මේ ශාරීරික ක්‍රියාකාරීත්වයක් කියලා නෝනින් දකිනවා. මේ සත්‍ය පුද්ගල සංඥාව ටික ටික අඩු කරගෙන ක්‍රමයේ මේ තියෙන්නේ. ඊට පස්සේ තමන් උදෑසන අවදිච්ච මොහොතේ පටන් ගන්න හැම දෙයක් ගැනම සිහින් ඉන්නවා. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරදී සම්පජානකාරී හොති. අතිදේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති. ආදි වශයෙන් කරන හැම දෙයක් ගැනම කරන වෙලාවේ උපරියම ලෙස සිහින් ඉන්නවා. සිහින් ඉන විතරක් නෙවෙයි, ඒ වර්තමානට හිත තියලා ඒකට මුල් වෙච්ච අතීත හේතු ටික නුවණින් බලනවා. අතීත හේතු ටික බලන එක විදර්ශනාවට යනවා. සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති, සමුදය වය ධම්මානුපස්සී විහෙරති කියලා. එතකොට මෙන්න මෙතන ඉතාම වැදගත් කාරණයක් තියෙනවා. වර්තමාන කියන කාරණය. වර්තමාන කියන කාරණය අපි බොහෝ වෙලට හිතන්නේ මේ ප්‍රසන්ට් මොමන්ට් එකේ ඉඳීම කියලා. නමුත් පින්තුනි මේ වර්තමාන කියන එක ඉතාම වැදගත් වචනයක් බුදුදහමේ. ඒ වර්තමාන කියන එක පාවිච්චි කරලා තියෙන්නේ බොහෝ විට යමක් ඇති කල්ලේකින් අර්ථයට. නමුත් ප්‍රසන්ට් ටෙන්ස් එක සඳහා වර්තමාන කියන පදේ භාවිත කරලා නැහැ. අද අපි විවහාර කරන විදිය ප්‍රසන්ට් ටෙන්ස් එකට වර්තමාන කියලා පදේ පාවිච්චි වෙලා තින පස්සේ කාලේ විශේෂයෙන් ව්‍යාකරණ ග්‍රන්ථ ලියන කාලේ. එතකොට සැබැලෙසම බුදුදහමේ වර්තමාන කියන පදයට යොදලා තියෙන්නේ පච්චුප්පන්න කියලා. මේ ප්‍රත්‍යෙන් උපන් බව දකින අවස්ථාව තමයි නියමසේ අතීත සහ අනාගත අන්ද දෙකෙන් මිරිච්ච අවස්ථාව කියලා සැලකන්නේ. නමුත් දැන් අපි කියන්නේ වර්තමානයේ හා දැන් මේ දිත්තේ දෙක මතන් දැන් මේක දැක්කා මේක විතරයි කියලා හිතන එක ඇත්තෙන් මේක අවිද්‍යාවෙන් ඉන්න එක. ඒක බුදුදහමේ සමතේ පැත්තට ගන්න පුළුවන්. හැබැයි විදර්ශනා පැත්තට යනකොට විදර්ශනාව කියන්නේම ප්‍රත්‍යুৎපන්නක බව මෙනෙහි කරන අවස්ථාව. ඒත් ප්‍රත්‍යুৎපන්න බව මෙනෙහි කරන අවස්ථාව අපි බොහෝට ප්‍රයෝගික කරගන්නේ ඒ අතීතයේ නිරුද්ධ වෙච්ච රූපාදී ස්කන්ධ පංචකයේ සමුදය බලන එක. ඒක බලනකොට අතීතය අන්තය නිරුද්ධ වෙනවා. ඒ වගේම අනාගත අන්තය නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙන ගමම්ම පච්චුප්පන්න වශයෙන් උත් මේ වෙලාවේ ස්කන්ධවල තියෙන ඒ හට ගැනීම නිරෝධය සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියපු විදිහට තත්ත විපස්සති ඒ මොහොතේම විපස්සනා කරමින් බලනවා. එතකොට අතීතය අන්තය නිදහස් වෙනවා. අනාගතය අන්තිනො නිදහස් වෙනවා. වර්තමානයේ තුලත් උපරිම ප්‍රඥාවෙන් වාසය කරන වර්තමානයේ තුලවත් කිසිම දෙයක හෝ බැසගෙන නැහැ. ඒත් එකම ඔහුට මේ ලෝකය අනිමිත්ත වශයෙන්, ශුන්‍ය වශයෙන්, අපහිර වශයෙන් දර්ශනය වෙනවා. පින්නතුනි මෙන්න මේ අවබෝධයට එන්න එන්නම සිත පවත්වා ගැනීම තමයි සැබැලෙසම ධර්මයේ හැසිරීම කියලා කියන්නේ. එතකොට මේක මේ දර්ශනේ ලැබුණට පස්සේ අපට මාර්ගය වශයෙන් පේන්නේ මොකද්ද? මධ්‍යම ප්‍රතිපදාව. ඒ මොකද්ද? අයමේ හරියෝ අටංගිකෝ මග්ගෝ. මේ අරසිංහ මාර්ගය. උජුකෝ නාම සෝ මග්ගෝ අභයා නාම සාදිසා කියලා සඳහන් කරනවා. මේ අරසිංහ මාර්ගයේ තමන්ට නිර්භය මාවත, ඍජු මාවත. පින්නොතින මෙන්න මේ දර්ශනයත් එක්ක අපට අරසිංහ මාර්ගෙ මුණ ගැහුණොත් එදාට අපට අපේ අම්මා තාත්තා දෙනගේ සේවනට ගියා වගේ. අම්මා තාත්තාගේ ළඟ ඉන්නකොට අපට කන්න බොන්න හොයන්නත් නෑ, වෙන බයකුත් නෑ. අවුවත් තිබුණත් අම්මගේ සාරේ පොටෙන් ඔලුව වහගෙන හරි ඉන්නත් පුළුවන් අපිටනේ. අම්මා අවුවෙන් ඉඳගෙන හරි අපට හේවන දීගෙන ඉන්නනේ. අම්මගේ කෑම ටික හරි අපට දීලා අපේ කුස්ස ගින නියමෙන් අම්මා ඉන්නේ. අනේ නිසා කියන්නේ පින්නතුනි සකේ ගෝචරේ පෙත්තිකේ විශේෂ චරිත කියන්නේ මේකයි. තමන්ගේ පියාගේ විශේෂ හැසිරෙන්න කියලා. අපේ පියා කවුද? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ සේවනයේ වාසය කිරීම විදිහට සැලකන්නේ මෙන්න මේ සතිපට්ඨානයේ අරිසිංහ මාර්ගය. එදාට බාහිර කිසිම කෙනකින් අපට දුකක් එන්නේ නැහැ. අපි කරන හැම දෙයක්ම අරිසිංහ මාර්ගයත් එක්කයි යන්නේ. අපි වචනයක් කතා කරනවා නම් ඒක මොකද්ද? ඒක සම්මා වාචාව. අපි රැකියාවක් කරනවා නම් සම්මා ආජීවය. අපි සිතුවිල්ලක් හිතනවා නම් සම්මා සංකප්පය. අපි උත්සාහ කරනවා නම් සම්මා වායාමය. අපි හිත සමාධිමත් කරනවා සම්මා සමාධිය. අපි කයින් කටයුතු කරනවා නම් සම්මා කම්මන්ත. අපි රැකියාවක් කරනවා නම් සම්මා ආජීවය. අපර දැක්මක් තියනවා නම් ඒක සම්මා දිට්ඨිය. හැම දෙයක්ම පින්නතුනි අරිසිංහ මාර්ගයේ මුණ ගැහුණා කියන්නේ අපි යන ගමන් මගට හරියට රෙඩ් කාපට් එකක් දිගහැරියා වගේ. රතු පනසක් දැම්මා වගේ. ඒ රතු පනස ගෙදර ඉනකොට විතරක් නෙවෙයි අපි කොතන ගියත්, අපි කැලේක ගියත්, මුහුද ගියත්, අහස ගියත් හැම තැනම අපි අරිසිංහ මාර්ගයේ ඉන්නේ. අපි හරියට අර රේල් පාරෙන් රේල් පීඩි දෙකෙන් ඈත් වෙලා තිබිච්ච කෝච්චි පෙට්ටියක් ආයෙනවත රේල් පීඩි දෙකට තිබ්බා වගේ අපේ ජීවිතයේ ලස්සනට අපි කියන්නේ ඩීසන් පිට කියලා ඔන්න ඩීසල් පිටින්න කැමති නම් මෙන්න පිනුතුනි මාර්ගය. අයි කාගෙන්වත් දැනුම් අහන දෙයක් නැහැ. කාටවත් දෝෂාරෝපණය කරන දෙයක් නැහැ. අපි අපටම සාධීන වූ නිවහල් වූ දැහැමි මාවතට පිළිපන වෙනවා. මේ ආරසිංහ මාර්ගයට කියන්නේ බ්‍රහ්ම යානයක් කියලා පින්නතුනි. දිනක් ස්වාමීන් වහන්සේලා පින්නපාත යන වෙලාවේදී එක්තරා බ්‍රාහ්මණෙක් අශ්වයන් යොදවපු ලස්සන කරත්තයක ගමන් කළා. අශ්වය හතර දෙනයි. ලොකු අශ්වයන් හතර දෙනයි. සුදු පාට අශ්වයන් මුළු රථයම සුදු පාටයි. ඇඳුම් සුදු පාටයි. හැමදේම සුදු පාටයි. මේක දැකලා ස්වාමීන් වහන්සේලා සඳහන් කරනවා අපි ලස්සන රථයක් අද දැක කියලා බුදුරජාණන් සඳහන් කළා. බුදුරජාණන් සඳහන් කළා මහණෙනි අපේ ශාසනයේත් මේ වගේම ලස්සන රථයක් තියෙනවා. බ්‍රහ්ම යානයක් තියෙනවා. දේව යානයක් තියෙනවා. අනුත්තර සංග්‍රාම විජයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි අරසිංහ මාර්ගය කියලා. පින්නතුනි අරසිංහ මාර්ගයේ ඉන්නකම් අපි කිසි විටක දුගතිගාමි වෙන්නේ නැහැ. කිසි විටක වෙන කෙනෙකුට අපවට දෝෂ ආරෝපණය කරන්න පුළුවන් කමක් නැහැ. වෙන කිසිම කෙනෙකුට රූපයක් වෙනස් කළා, ශබ්දයක් වෙනස් කළා, ගඳ සුවඳක් වෙනස් කළා, පහසක් වෙනස් කළා අපේ ජීවිතේ දුකගෙන දෙන්න බෑ. අපේ ස්වාධීනත්වයේ පින්නතුනි හටගන්නේ මෙන්න මෙතනින්. මේ අරසිංහ මාර්ගයට එනකන් අපි ස්වාධීන නැහැ. අපි නිදහස් නැහැ, අපි නිවහල් නැහැ. අපි හරියට අරසිංහන්නන් වගේ. සිංහ නැහැ නිතරම අනිත් කෙනාගේ මත යැපෙනවා. අනිත් කෙනාට අත දී කරගෙන යන්නේ මහත්මයට මොන හරි දෙන්න කියලා තමයි කොවිල තියෙන්නේ. අරසිංහ මාර්ගයට එනකන් අපි නිතරම බාහිර කෙනාගෙන් තමයි සතුට බලාපොරොත්තු වෙන්නේ. බාහිර කෙනෙකුට ඕන වෙලාවක පුළුවන් අපේ සතුට නැති කරන්න. වැඩිදියක් තමයි අපි ෆෝන් එක මත උනත් යපිලි ඉන්නේ. කෝල් එකක් එනකම්, මැසේජ් එකක් එනකම් ඒ තුලින් අපි බලාගෙන ඉන්නේ. පින්නතුනි මෙන්න මේ දහම් තුරට ආපු ගමම් අපි දන්නවා සතුට ලබන ක්‍රමයේ සම්පූර්ණම අපි අතට අරන් ඉන්නේ දැන්. අරසික මාර්ගයේ කෙටියෙන් ගතොතින් සීල සමාධි ප්‍රඥා. කායි වාසික සංවරය උපරිම ලෙස පවත්වාගෙන ඉන්නේ. අර කරණීයමිත සූත්‍රයේ තිබෙන කාරණා ටික සියලක්ම අපේ ජීවිතය අංග බවට පත් වෙලා. ඒ දරප්නේ සීල පද ටික ඔක්කොම එක තැනක එක වාක්‍යකින් ලින්ක් වෙලා තියෙනවා. නච කුද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ පරිඋපාදේයම්. නොනැති අනිග්‍රහ කරන එක සුළු වරදක් අපි කරන්නේ. ඒකට අමුතුවෙන් පංච සීල රකින්න ඕනේ කියලා අමුතු එකක් නැහැ. පංචශීලයේ විතරක් නේ බින්දු ඇත්තම පංචශීලයේ මූලික වෙලා තියෙන සුගතිගාමි වෙන්න. ඒකට කියන්නේ අභිසමාචාරික සික්ඛා කියලා. නමුත් මේ අරසිංහ මාර්ගයට එනකොට තවත් ඊටත් වඩා ඊළඟ තලයකට ගිහිල්ලා. ඊට පස්සේ එන පිනොතුනි ආදි බ්‍රහ්මචාරීක සීලය. ඒ මොකද්ද? ඒ තමයි ආජී වට්ටමක සීලය. තමන් සමාදාන නොවෙන වෙන පුළුවන්. නමුත් මෙන්න මේ ස්ටෑන්ඩඩ් එකට තමන් ඇවිල්ලා තියෙනවා. පංචශීලයේ ආජීවට්ටමක සීලේ වෙනස මොකද්ද? ආජීවට්ටමක සීලේහි මුසාවාදා විතරක් නෙවෙයි, එතන තියෙනවා පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා, මිච්ඡා ජීවා. මෙන්න මේ හතරනුත් එංගෙනවා අපි. තමන්ගේ ස්පීච් එකේ, ලැන්ග්වේජ් එකේ ඩිසිප්ලින් එක නියම විදියට එන්නේ අරසිංහ මාර්ගයට බැසගත්තට පස්සේ. එතන සම්මා වාචාව, මුසාවාදා වේරමණී, පිසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී. තමන් ආධ්‍යාත්මික ජීවිතයට ආව කියලා තමන්ටම තමන් ගැන බලා ගන්න පුළුවන් ප්‍රධාන සලකුණු දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ සම්මා වාචාව. කියලම් කීම, හිස් වචන කීම කියන මෙන්න මේ දෙකෙන් හැකියතා පුහුවෙන් වෙනවා. ඊළඟ කාරණේ තමයි අර කරණිමෙත සූත්‍රයේ තියෙන ගුණාංග ටික තමයි ළඟ පිළිහිටනවා. සක්කෝ උජෝජ සෝජෝච මෙන්න මේ කාරණා ටික. ඊළඟට අර කරණිමෙත සූත්‍රයේ තියෙන මෛත්‍රිය, අම්ම කෙනෙක් දරුවෙක් බලන්න මට්ටමට මනස හුරු වෙලා තමයි මේ ගමන යන්නේ. ඔබ සුගතිගාමී වුණාද කියලා බලන්නේ ඔබ රකින්න පංචශීලය, ඔබ කොයිතරම් පරිත්‍යාගශීලීද කියන කාරණය, ඔබ කොයිතරම් ශ්‍රද්ධාවන්තද කියන කාරණේ. ඔබ ලෝකෝත්තර ජීවිතයට දුකේ නිදහසන මාවතට පිවිසුනාද කියලා බලන්නේ මෙන්න මේ දුකේ හට ගැනීම හා Nirodhe පිළිබඳ අවබෝධය ලබාගෙන අර කරණිමෙත සූත්‍රයේ තියෙන ගුණාංග ටික සම්මා වාචාව සහිතව කොච්චර ඔබ පිළිපදිනවාද කියන කාරණේ මත. ඒ නිසා මේ කරුණ පිළිබඳ කරණිමෙත සූත්‍රයේ තියෙන කරුණෝ පාඩම් කරලා පුහුණු කරන්න පුළුවන් ඒවා කියලා කියන්න බෑ. පුහුණු කරන්න පුළුවන් ඒවා නෙවෙයි. මෙන්න මේ දර්ශනයත් එක්ක මේ දර්ශනෙට තමන්ගේ ඉන මොටිවේෂන් එකක් අභ්‍යන්තර අභිප්‍රේරණයක් ඇති වෙනවා තියෙන්නේ. අපේ ජීවිතයේ ප්‍රමුඛත්වය ලැබෙන මේකට. ඒ ළඟදී අපි දන්නවා අපිට ඕන දෙයක් අප කරන්න පුළුවන්. අපි අපේ ජීවිතයේ ලස්සනට ඊට පස්සේ ගෙනියන්නේ හරියට මහා කන්දක් නැගලා ගිරි දුර්ග, වන දුර්ග, ජල දුර්ග පසුගල්ලා මහා කන්දක් නැගලා ලස්සන සමතලා භූමියක රතු පාට පළසක් එළුවා වගේ අපේ ජීවිතේ ලස්සනට යන්නේ මෙන්න මේ දහම් මඟ මුණ ගැනීමත් එක්ක. එදාට පින්නතුනි, යා ඇසට දකින්න රූපේ ළඟදී ඊටාම සැලකිලෙන් අවධානය සතිමත් වෙනවා. ඒ වගේම කය කනපස්සේ විහෙති කියපු විදිහට මේ ශරීරයේ කොටස් ගැන තමන්ට පුළුවන් උපරිමයෙන් සමතේ දිනු කරමින් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි වේදනාස් වේදනපස්සේ විහෙති වේදනාවක් එනවනම් චක්කු සම්පස්සජා වේදනා, රූප සම්පස්සජා වේදනා, ගහන සම්පස්සජා, ජීවා සම්පස්සජා, කාය සම්පස්සජා, මනෝ සම්පස්සජා ආදී වශයෙන් කිසියම් සැප දුක් උපේක්ෂා ආදී වේදනාවක් එනවනම් එනකොටම තමන් තේරුම් ගන්නෝ මේ වේදනාව කියලා දෙයක් තියෙනවා. ඒ වේදනාව ස්පර්ශයෙන් හටගත්තේ ස්පර්ශ නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරෝධ වෙනවා කියලා දකින්න. වේදනාව දිගට යන දෙයක් හැටියට දකින්නේ නැහැ. ඒ හටගෙන නිරුද්ධ වෙන දෙයක් හැටියට දකිනවා. අර කය ගැන තේරුම් ගැනීමත් එක්කම ඔහු පේන පින්ඩූපම කයං මේ කය පෙන පිනක් වශයෙන් දකිනවා. අපි පෙන පින කියන එකේ අර පොඩි පොඩි බින්දු හුඟක් එකතුලනේ පෙන ටික තියෙන්නේ. අපට එක විට පෙන ගුලියක් වගේ පෙනොට හැම මොහොතේ මේ චූටි චූටි බින්දු හට ගැනීම නිරුද වෙමින් තියෙන්නේ. මේ ශරීරයත් අන්නේ වගේ හැම මොහොතේම මේ රූප කලාප වල වෙනස් වෙමින් මේක තියෙන්නේ. වේදනා බුබුලූපම වේදනාව දිය බුබුලක් වගේ වැස්සට වතුරට දීපු බුබුලු හට ගන්නවා. ඒක එක විටම හටගෙන එතරම් නිරුද වෙනවා. වේදනාවත් ඒ වගේ දෙයක්. දිගට තියෙන දෙයක් නෙවෙයි. ඊට පස්සේ මරීචූපමා සංඥා. සංඥාව මිරිගුවක් වගේ දකිනවා. සංඛාරා කදලූපමා සංස්කාර නැත්නම් චේතනහු දකිනේ හරියට කිහෙල ගස්සක කඳක් වගේ. නිසරු දෙයක් විදියට. මායූපමංච විඥානං විඥානය මායක් වගේ දකිනවා. එතකොට වේදනාව ගැන මේ වගේ දකින කෙනා ඊට පස්සේ චitte චිත්තානපස්සේ කියපු විදියට සිත ගැන වඩනකොට ඔහු දැන් සිත ගැන ඊටාම අවධානයෙන් ඉන්නේ. සරාගං වා චිත්තං සරාගං චිත්තං පජානාති කියලා. ඊතර රාගයක් තියෙනකොටම දන්න රාගයක් තියේ කියලා තේරෙනවත් එක්කම අනිත්‍යන්ටපත් වෙනවා. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තං පජානාති කියලා. හිතරාගයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඇති වෙච්ච ගමම තමන් දකිනකොටම තමන්ගේ තුලින්ම self discipline එකක් ඇති වෙනවා. self control එකක් ඇති වෙනවා. සොයන් සංවරයක් ඇති වෙනවා. සදෝ සංවාචිත්තං සදෝ සංචිත්තති පජානාති. හිතේ කෙනෙක් ගැන අමනාපයක් ඇති වෙනකොටම තමන්ම දන්නවා දැන් මේ අමනාපයක් තියෙනවා කියලා. දැක්ක ගමම මොකද වෙන්නේ? විත දෝසං වාචිත්තං විත දෝසං චිත්තං පජානාති. දැන් ද්වේෂය දුරු වුණා කියලා තමයි දන්නවා. දැන් බලන්න ඔබ කේන්තියෙන් ඉන්නකොට කවුරු කෙනෙක් ඇහුවදින් දැන් ඔයා කේන්තිය නේද ඉන්නේ කියලා. මොකද වෙන්නේ? ලැජ්ජයි අපිට නේ. ඉක්මනට ගියේ නෑ නෑ මං කේන්ති ගත්තේ නෑ කියලා කියනෝනේ. අන්නේ වගේ පිටත් කරගෙන කියන්නේ නැහැ පිටුද දැන් තමන්ම දන්නවා තමන්ගේ ළඟ දැන් රාගයක්ද තියෙන්නේ, ද්වේෂයක්ද, මෝහයක්ද කියලා. තමන්ටම තමන් ගැන දැන් අවධානය ඉන්නකොට පොඩ්ඩක්වත් තමන්ට දහමින් බැහැර වෙන්න බෑ. ඇයි තමන් දන්නව තමන් ධම්මේ දහම් පණිවිඩය අහලා තියෙන්නේ? ක්ලේශයක් ඇතිවෙච්ච ගමම්ම තමන්ට මතක් වෙන තෙරුවන් මතක් වෙන්නේ. අනේ මගේ බුදුරජාණන් වහන්සේ මේ ධම්ම දේශනා කරපු කෙනා නේද? ධර්මයේ කියලා තියෙන්නේ මේකෙන් දුර වෙන නේද? මේ සංගරත්නේ මේ මගේ අන උත්තරමයන් නේද? මම මේ තෙරුවන් සරණ ගිහපු කෙනා නේද කියලා හිතනකොටම තමන් මේ ගැන තමන් ඇතිවෙච්ච කෙලස් කියලා තමන්ටම ලැජ්ජාවක් හටගෙන ඉක්මනටම එතෙන්ද කියනවා අට්ඨේ යති හරායති jigucchati කියලා තමන් ගැන තමන්ට සංවේගයක් ලැජ්ජාවක් පිළිකුලක් ඇති වෙනවා මේ කෙලස් කියන. ඒකම තමයි අර විදක සංඨාන සූත්‍රය දැක්වෙන්නේ. හිතර කෙලසක් ආපු ගමන් හරියට අර බෙල්ල දාපු මැරිච්ච සතෙක්ගේ කුණක් වගේ දකිනවා කියලා. මැරිච්ච සතෙක් කියනවා සතාගේ ශරීරයේ කුණු වෙලා තියෙන ඒ කුණු වෙච්ච ශරීරයේ යම් කිසි දෙයක අමුණලා තමන් ලස්සනට ඇඳලා ඉන්න වෙලාවේ තමන් කරය දානවා. තමන්ට ලොකු අප්‍රසන්න භාවයක් ඇති වෙන ඉක්මනටම අයින් කරනවා. අන්නේ වගේ තමයි හිතගෙන තමන් ඉතාම සැලකිල්ලෙන් ඉන්නේ. දැන් හිත අකුසල සිතිවිලි පොඩ්ඩක් ඇතින දෙන්නේ නැති විදියට තමන් හිත පිරිසිදුර තියාගෙන ඉන්නවා. ඒක ඉහළට යනකොට සමෝහං වාචිත්තං සමෝහං චිත්තං පජානාති. ඇහැට රූපයක් දකිනකොටම බාහිර රූපේ පැත්ත නම් ඉන්නේ තමන් දන්නව මොහෙන් ඉන්නේ. රූපේ නිරුද්ධ වෙච්ච එකක් කියලා දකිනවනම් තමන් වීත මොහං වාචිත්තං මොහෙන් මිදුණ කියලා දකිනවා. ඒ විතරක් නෙවෙයි මෙන්න මේ අවබෝධයත් එක්කම විමුත්තං වාචිත්තං විමුත්තං චිත්තං පජානාති. සිත අවිද්‍යාවෙ මිදෙච්ච වෙලාවේ තමන් දන්නව මේ මිදුණු බව දකිනවා. එතකොට වෙනද අපි බාහිර දේවල් කරලා බාහිර අයගෙන් ප්‍රශංසා ලැබුවේ. නමුත් ධර්මයාට පස්සේ තමන්ගෙම හිත තමන්ට ප්‍රශංසා කරනවා. දැන් ඔබ හොඳයි, කෙලස් නැහැ, දැන් ඉදිරියට යනවා කියලා තමන්ගෙම හදවත තමන්ට අප්පුඩි ගහනවා. ඒ වගේම තමන්ගෙම හදවත කියන වරදක් වෙන හැම මොහොතෙම දැන් මොන වැරදුනා ඉක්මනටම හදාගන්න කියලා තමන්ගෙම හදවත තමන්ට හඬගාලා කියනවා. තමන්ගේ සතුටේදා තමන් විසින්ම පාලනය කරනවා. මෙන්න මේ සතුට ඉන්න කෙනා වෙනත් අය ළඟදී බාහිරින් සතුට හොයාගෙන යන්නේ නැහැ. ඔහුට බාහිර කෙනෙක් ළඟදී කැපී පෙනෙන අදහසක් නැහැ. ਉਹ පිරිසිදුට ලස්සනට ඉන්නවා. හැබැයි ਉਹ අඳින පළඳින දෙයකින්වත් වෙනත් කිසිම දෙයකින්වත් පරිහරණය කරන බඩුවකින්වත් තමන්ගේ දරුවෙකින්වත් බාහිර ලෝකෙන් හෝ කීර්තියක් අපේක්ෂා කරන්නේ. ඇයි ඒකට හේතුව? ඔහුගේ අභ්‍යන්තර දැන් ලොකු සතුටක් හෝ තියාගෙන ඉන්නේ. හරියට රාජ භෝජනයක් වළඳපු කෙනෙක් හිඟන්නෙකුගේ භෝජනයකට ආසා කරන වගේ වැඩ. තමන්ගේ මේ ආධ්‍යාත්මික සතුට රාජ භෝජනයක් වගේ මේ. ඒ රාජ භෝජනේ තමන් මේ වළඳමින් ඉන්නේ. මේකට තමයි කියන්නේ මණ්ඩපයේ මිදම් බික්කවේ බ්‍රහ්මචරියන් කියලා. මේ ආරසිංහ මාර්ගයේ පිළිපැදීම සතිපට්ඨානෙ වැඩිම හරියට මිහිරි පානයක් මේ පැණි ටිකක් වළඳන වගේ වැඩ. අනේ අමෘතේ රාජ භෝජනේ වළඳනකොට අපි අපේ දරුවන්ගෙන්වත් පාවිච්චි කරන වාහනෙන්වත් ඉන්න ගෙදරින්වත් තමන්ගේ රූප සම්පත්තියෙන්වත් ඇඳලා තියෙන ඇඳුමෙන්වත් ප්‍රශංසා බලාපොරොත්තු වෙන එක හරියට අර හිඟන්නේ කුගේ භෝජනයකට ආසා කරා වගේ වැඩ. තමන්ට හිතෙන්නේවත් නැහැ ඒව ගැන. මොකද තමන්ට ඊට වඩා මහා ලොකු ආලෝකයක් සතුටක් මේ ධර්මය තුළින් ඔහ හදවත තුළ දල්වගෙන ඉන්නේ. එදාට ඔහු බලන්නේ නිතරම අනිත්‍යයට වෙන දුකකින් අනිත් කෙනා මුදවන්නේ බලන්නේ. අනිත් කෙනාගේ අඩුපාඩුවකදී කේන්ති ගන්නෑ පින්නතුනි. කෙනෙක්ගෙන් අඩුපාඩුවක් වුණොත් ඒ කෙනා කොච්චර දුකෙන්ද බලන් ඉන්නේ පින්නතුනේ. ඒ දුකෙන් ඉන්න කෙනාට අපිත් බැනනොත් මොකද වෙන්නේ? අර ගහෙන් වැටුණ මිනිසාට ගොනා යන වගේ වැඩ. අපිත් ගිහිලා දාන්න කියන ඔක්කොම දේවල් කියලා අපිත් එයාට ආරම්භ කරනවා. එයාට තවත් දුක් දෙනෝනේ. ඇත්තෙම පින්නතුනේ ආ මහා දුකක් අභ්‍යන්තරින් විඳමින් ඉන්නේ. ඒ දුක වැඩි කරන්න අපි කොටස් කරුවන් වෙන්න ඕනේ. අපිට මෛත්‍රිය වඩන එක අපිට තියෙන්නේ. ඒ හැම දිනාටම යහපතක් වෙන්න කියලා. ඒ නිසා මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නේ යන්නම අපි අපේ ආකල්පේ වශයෙන් විශාල වෙනසක් වෙනවා පින්නතුනි. වෙනත් කෙනෙකුගේ අඩුවක් වෙනකොටම තමන් බලන්නේ අනේ මෙයා මන්තරන් ධර්මයේ දන්න කෙනෙක් නෙවෙයි. මන්තරන් ධර්මයේ දන්න පිළිපදින කෙනෙක් නම් මෙයාගේ ඇතින් මේ අඩුව වෙන්නේ නැහැ. මේ අඩුව වෙලා මෙයා අද කොච්චර දුක් විඳිනවද කියලා එයාටත් ඉක්මනටම ධහමට එන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. තමන් ඒ දුකේ කොටස් කරුවෙක් වෙන්නේ නැහැ. පින්නොතිනි මෙන්න මේක තමයි තමන් ධර්මයෙන් ඉන්න බවට තමන් ගැනම තමන්ට බලන්න පුළුවන් සලකුණ. එතකොට මේ ධර්ම මාර්ගයේ ප්‍රධාන වශයෙන්ම මේ චතුරාර්ය සත්‍ය, පංචස්කන්ධය, පටිච්චසමුප්පාදය, ශ්‍රද්ධාව, ආරසංග මාර්ගය, සතිපට්ඨානය මේ ඔක්කොම කරුණු ටික අපට එක තැනකදී මුණ ගැහෙනවා. මේ කිසිම එකක් වෙන තුනේ බැහැර කරන්න බෑ. චතුරාර්ය සත්‍ය දැනගන්න දැනගන්න පටිච්චසමුප්පාදය දැනගත්ත වෙනවා. ඒ දෙකම දැනගත්තු ප්‍රමාණයට පංචස්කන්ධය දැනගත්ත වෙනවා. ඒ තුනම දැනගත්තු ප්‍රමාණයට ශ්‍රද්ධාව ඇති වෙනවා. ශ්‍රද්ධාව ඇති වෙච්ච ප්‍රමාණයට සද්ධා මූලික සම්බේ විකුසල ධර්ම කියපු විදියට ඒ ශ්‍රද්ධාවෙන් දැඩි ජවයක් වීරියක් හටගෙන විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම ඔස්සේ අපි ඉදිරියට යනවා. අපේ ජීවිතේ ප්‍රමුඛත්වය බවටපත් වෙන්නේ මේ ධම්මඟ පිළිපැදීම. අපේ ජීවිතේ ලැබෙච්ච වටිනාම මාර්ගසම් වස්තුව බවටපත් වෙන මේ සද්ධර්මය. ඒ සද්ධර්මය තුළ උපරිම ලෙස ජීවිතය කළමනාකරණය කරගන්නට අපි හැම මොහොතක්ම යොදා ගන්නවා. ඒ කියන්නේ හැම මොහොතකම සතුටෙන් ඉන්න ක්‍රමය තමන් විසින්ම නිර්මාණය කරගෙන තියෙනවා. ධර්මයේ හැසිරීම කියන්නේ පිනතුනේ සතුට දිනු කරගන්න ක්‍රමය. යම් කෙනෙක් දහමට කැමති නැහැ කියලා කියන්නේ මොකද්ද? ඔහු සතර විඳින කැමති නැහැ කියන එක. ඒ නිසායි පරබව සූත්‍රය දක්වන්නේ. ආරම්භෙදිම කියනවා. සුවිජානෝ බවං හෝති සුවිජානෝ පරබව. දිනු වෙන කෙනාත් පිරිහෙන කෙනාත් බලන්න පුළුවන් කියලා. යම් කෙනෙක් දහමට කැමති නම් එයා දිනු වෙන කෙනෙක්. යම් කෙනෙක් දහමට අකමැති නම් දහමට ද්වේෂ කරනවා නම් එයා තමන්ගේ සතුටටයි එයා ද්වේෂ කරන්නේ. අන්නේ ගමන් මගේදී පිනොද්දින අපට හම්බෙන්නේ ඊටාම සුන්දරතම භාවනා කමඨහන තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. අපේ අම්මගෙන් ලැබිච්ච ලොකුම දායාදේ අපි ඉපදෙච්ච මොහොතේ අම්ම සතුටුනේ අපි මුලින්ම හුස්ම ගන්නවා දැකපු මොහොත. ඒ හුස්ම ගත්තා කියලා දැනගන්නේ කොහොමද? මුලින්ම අඩන අවස්ථාව. ඒ මුල් මාස්තාවේ අපි අඩන්න පරක් වුණා නම් අම්ම බලනවා මොකද්ද කියලා. මේ අම්ම බය වෙනවා. ඉපදෙච්ච ගමම අම්මගේ සතුට මොකද්ද? අපි අඬනවා දැකින්න. හැබැයි අම්ම ජීවිතේ කවදාවත් ඊට පස්සේ අපි අඬනවා දකින්න කැමති නැහැ. ඊට පස්සේ අම්ම හැමදාම ප්‍රාර්ථනා කළේ අපි සිනහසෙනව දකින්න. අනේ නිසා තමයි අපිට මේ අම්ම මේ ධර්ම දාය දෙ ලබා දුන්නේ. ඒ නිසායි අම්මව සතුටෙන් තියන්න කැමති නම් අපි මොකද කරන්න ඕන? අපි උපරිම ලෙස ධර්මයේ හැසිරෙන්න ඕන. ඒක අපේ මේ ආත්ම භාවය අමතර විතරක් නෙවෙයි. කල්ප ගානක් අතීත භවයන් හිටිය අපේ අම්මල සතුරු කරන ක්‍රමය. අනේ සඳහා මේ හුස්මට සතිමත් බව ඉවත් කරන්න ඕන. එක හුස්ම රැල්ලක් අත් වෙන තුනේ අවදින් ඉන්න මොහොතක නිකන් යවන්න දෙන්න එපා. ඒ හැම හුස්ම රැල්ලටම උපරිම වටිනාකමක් ලබා දෙන්න. සෝසතෝ වාස සති සතෝ පස සති. විසිලා තියෙන හිත නාසිකාග්ගේ වාමක නිමිත්තේ වාසිය විදියට මේ ආශ්‍රිතව හිත තියාගන්න. දීගං වාසසන්තෝ දීගං අස සාමිති පජානාති කියලා මුල් කොටසෙන් පටන් ගන්න එක. අනිච්ඡානුපස්සී විහෙරති, විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී විහෙරති, පඩනිස්සග්ගාන පස්සේ විහෙරති අසසිස්සාමිතිසිකති පසසිස්සාමිතිසිකදී කියපු විදියට හුස්මට සතිමත් වයිගතු කරන්න. අපි පිනතුනේ ලෙඩ වුණාම විශේෂයෙන් කොවිඩ් වැනි රෝගයන් වලදී ඔබ දැක්කා කිසිම බඩු මාඩයක් පාවිච්චි කරන්න බෑ අන්තිම මොහොතේ. අඩුවානේ සමගේ ජංගම දුරකථනවත් තමයි පාවිච්චි කරන්න බෑ. අන්තිම මොහොතේ අපේ සරණ තියෙන හුස්ම ටිකත් එක්ක. Taman tamange tike husma tikat ekak thani wen welawak thiyena. Yanuth ætte mehema thani wela inne. Namuth apata hiten lokema apith ekak innawa kiyala. Namuth ættanam apith ekak inne ekama mitriya thamai me husma tika. ආසස ප්‍රසාස ටික. අන්න ඒ මිතුරා කල්‍යාණ මිත්‍රයෙක් කරගන්න කැමති නම් ඒ හුස්මට සතිමත් බව එකතු කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එකක් වඩනකොට හතරක් වැඩෙනවා නම් හතරක් වැඩෙනකොට හතක් දීනු වෙනවා නම් හතක් වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා නම් අන්න එහෙම දහමක් තියෙනවා. එකක් වැඩෙනකොට හතරක් වැඩෙනවා. ඒ හතර වැඩෙනකොට හතක් වැඩෙනවා. හතක් වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා කියලා. මොකක්ද ඒ? ආනාපානසති නැවති එකම ධර්මයේ වැඩෙනකොට සතර සතිපට්ඨානේ වැඩෙනවා. කාය වේදනා චිත්ත ධම්ම. සතර සතිපට්ඨානේ වැඩෙනකොට සත්‍ය බොජ්ජංග වැඩෙනවා. සති ධම්ම විද්‍යාදී බොජ්ජංග ටික. ඒ සත්‍ය බොජ්ජංග වැඩෙනකොට විද්‍යා විමුක්ති කියන දෙක සාක්ෂාත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන ජීවිතේ ලස්සන දකින්න කැමති නම් ජීවිතේ ලස්සන තමන් විසින්ම වගා කරගන්න කැමති නම් තමන්ගේ මේ හුස්මට සතිමත් බව එකතු කරන්න කියලා. ඒකට කියනවා ආනාපානසතිය කියලා. ඒක කායනුපස්සනය පටන් අරන් ඊට පස්සේ වේදනුපස්සනාවට ගිහිල්ලා පීතිපටි සංවේදී සුඛපටි සංවේදී ආදී වශයෙන් ගිහිල්ලා ඊට පස්සේ චිත්තානුපස්සනාවට ගිහිල්ලා චිත්තපටි සංවේදී මට්ටමට ගිහිල්ලා ඊට පස්සේ ධම්මානුපස්සනාවේදී අනිච්ච විරාග නිරෝධ පරිනිස්සගාන මට්ටමට මේ හුස්ම රැල්ලම පාදක කරගෙන අවසාන වශයෙන් බලන්න අපි මොකද්ද හැම මොහොතෙම ස්කන්ධ පංචකේ හට ගන්නව නිරුද්ධ වෙනවා හැම මොහොතක්ම ජීවිතය කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය හට ගන්නවා නිරුද්ධ වෙනවා හට ගන්නවා නිරුද්ධ වෙනවා හට ගන්නවා නිරුද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පෘථග්ජන කෙනාට සේක වෙන්නත් සේක පුද්ගලයාට අසේක වෙන්නත් අසේකුණු රහතන් වහන්සේට පිරිනිවන තෙක් සුවදායේ වාසය කරන්නටත් මම එකම ප්‍රතිපදාවේ දේශනා කරන්න කියලා. ප්‍රත්‍යඥාන කෙනාට සේක වෙන්නත්, සේක කෙනාට රහතන් වහන්සේ කෙනෙක් වෙන්නත්, රහත් භාවයට පත්වෙච්ච කෙනාට පිරිනිවන් පානකම් දිට්ඨධම්ම සුඛ විහරණින් වාසය කරන්නටත් එකම දේශනාවයි තියෙන්නේ. මොකද්ද? ඒ තමයි මේ රූපාදිස්කන්ධ පංචකයේ හේ ආස්වාද ආදීනව නිස්සරණ බලන කිය. නැත්තම් සමුදය ධම්මානුපස්සී විහෙරති, පය ධම්මානුපස්සී විහෙරති බලන කියන. එනිසා අපි දැන් ටික වෙලාවක් ආනාපානසති ඔස්සේ සතිපට්ඨානෙ පුහුණු කරමු. අපේ ශරීරය සැහැල්ලුවෙන් තියාගෙන පිනුතුන් ඩෙලියට ගිහිල්ලා එහෙම ඉන්නවා නම් ඉන්නවා නම් ගිහිල්ලා එන්න බාධාවක් නැහැ. අනිත්‍යයට බාධාක් නැව නිදෙට ඔබට නැගිටලා එහෙම ගිහිල්ලා එන්න ඕන නම් ආසනේ මාරු කරන්න එහෙම ඕන නම් කරන්න. කලින් අහලා තියෙනවා අත්පාදිත්‍ය කියන්නේ තම පංච උපාදස්ස පංච උපාදානස්කන්ධය පිළිබඳ දැඩි අරමුණක්. ඒක එකම දෙයක් නැත්නම් විවිධ වචන වලින් කියන්න පුළුවන්. දැන් බුදුදහම නම් විස්තර කරන සූත්‍රවල රූපං අත්තතෝ සමනපස්සති රූපවන්තං වාත්තානං අත්ත නිවාරූපං රූපස්මින් වාත්තානං ආදි වශයෙන් රූප වේදනා සංඤා සංඛාර විඥාන මේ පහට රූපය ආත්මය කියලා ආත්මේ රූපසහිත දෙයක් රූපය තුල ආත්මය තියෙනවා ආත්මය තුල රූපය තියෙයි කියලා ආදි වශයෙන් මේ ස්කන්ධ පංචකය තුල තෘෂ්ණා දෘෂ්ටිමාන වශයෙන් විශේෂයෙන් දිට්ටි වශයෙන් හිත බැස ගන්න ස්වභාවය. ඊටම සරලව කියනවා නම් මේ යම්කිසි කෙනෙක් දැක්කහම ඒ දකින කෙනා තමයි සම්පූර්ණ ස්කන්ධ පංචකය කියලා කියන්නේ. අපි ඇත්තෙම අපි සාමාන්‍ය ලෝකෙදී මේ රූපේ වේදනා සංඥා සංකාර කියලා බෙදන්නේ නැහැ. අපිට සමහරෝකේ ගත්තොත් අපි මේ කෙනෙක් දකින කොටම මේ පහම එකටම නෙන්නේ අපිට. දකින කොටම මේ තනි කරම පුද්ගලෙක් කියලා හිතෙන්නේ අපිට. එතකොට හිතෙන්නේ අර පහ වෙන් කරන්න බැරි කම හින්දා. එතකොට සක්කාය දිට්ඨි මට්ටමේදී වෙන්නේ විශේෂයෙන්ම අපි හිතනවා මේ තනි පුද්ගලයේ තනි දෙයක් මේ තියෙන සහ මේක තමන් කැමති විදියට පාලනය කරන්න පුළුවන් කියලා. ඇතැම් බාහිර රූපේ නෙවෙයි මුලින් ඇති වෙන තමන්ගේ රූපය ගැන. ඒ තමන්ගේ රූපය ඇති වෙන දේම තමයි අනිත් කෙනාට රිප්ලේස් කරන්නේ. එතකොට තමන්ගේ රූපය තමන් කැමති විදියට පාලනය කරන්න පුළුවන් කියලා හිතනවා තමයි. දැන් ඒකනේ සත්‍යක බුදුරජාහන්සේත් එක තර්ක කරනකොට බුදුහාඳුරේ මේ අනාත්ම බව පැහැදිලි කරන්න මූලික වශයෙන් යොදාගත්තේ සත්‍යකින් අහනවා සත්‍යක ඔබේ මේ ජීවිතයේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ ඔබ කැමති විදිහට පාලනය කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ අහනවා දැන් ඔබ වයසට ගිහිල්ලා ඉන්නේ ඔබේ රූපය ඔබට පාලනය කරන්න පුළුවන් නම් කොහොමද මේ වයසට ගියේ? ඔබට එහෙනම් තරුණ වසරෙන් හැමදාම තියාගෙන තිබ්බනේ. ඔබට වේදනාව කෙනකොට ඔබ ඒක ආත්ම නම් ඔබට ඒකට කැමති විදිහට ඒක ඒ වේදනාව නැති කරන්න පුළුවන් වෙනවනේ. එතකොට මේ සක්කාය දිට්ඨියේ මූලික දේ තමයි මේ අත්තතෝ සමනුපස්සති කියන කාරණය. දැන් සක්කාය දිට්ඨිය විස්තර කරන විෂයාකාර සක්කාය දිට්ඨියේදී වැඩිපුරම පාවිච්චි කරන වචනේ තමයි අත්ත කියන වචනේ. ඒතර එතන අත්ත කියලා කියන්නේම තමන්ගේ පාලනේ නැත්නම් තමන් කැමති විදියට මේක හසුරවන්න පුළුවන් කියන කාරණේ. ඒක ඇති වෙන්නේ මේක අර අනිත්‍ය සහ දුක්ඛ කියන කාරණා දෙක නොදිනීම හේතුවෙන්. තන අනිත්‍ය කියලා කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් අපි අනිත්‍ය කියලා කියන්නේ වෙනස් වීම කියන එක, චේන්ජ් ඉන් කියන එක. ඇත්තම චේන්ජ් ඉන් කියන එකම නෙවෙයි බුදුදහම අනිත්‍ය කියලා කියන්නේ. වෙනස් වීමම නෙවෙයි, වෙනස් වීමත් අනිත්‍ය ලක්ෂණය සියනවා. එතකොට චේන්ජ් ඉන් එක නෙවෙයි බුදුහාම අවධාරණය කරන්නේ ඉම්පර්මනන්ස් කියන එක. ඒ ඉම්පර්මනන්ස් කියන්නේ මොකද්ද? ඒ තමයි අහුත්වා සම්බුතං හුත්වා නබවිසති. පෙර නොතිබී හට ගන්නවා ඉතුරු නැතුවම නිරුද වෙනවා. not been occurred comes to occurrence, been occurred will not go to occurrence. මෙන්න මේක තමයි ස්කන්ධ ධාතු ආයතන නාම රූප හැම දෙයකම තියෙන යථා ස්වභාවය රියැලිටි එක මේක. ତොර මෙන්න මේක මේ යථාර්ථය දකින්නත් එක්කම ඔහුට මේ යථාර්ථය පේන ගන්නවා. එතකොට මේක දිගටම සංතතියක් වශයෙන් යන දෙයක් නෙවෙයි මේ හැම මොහොතෙම මේ ස්කන්ධ පංචකයක් හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියන අනිත්‍යතාවය දකිනවා. එතකොට ඒක වෙනස් වීමට වඩා ගැඹුරු අදහසක් මේ දෙන්නේ. ඒ කියන්නේ අනිත්‍ය දන්නවත් එක්කම යදනීචාන් තන්දුකම් කියපු විදිහට යමක් අනිත්‍ය නම් ඒක දුකයි ඒක තමන් ඒකෙන් තමන්ට සැබෑ තෘප්තියක් එන්නේ නැහැ. එතකොට යමක් හේතු ඇති කල්හි හටගෙන නිරුද්ධ වෙනවා නම් ඒ දේෙන් තමයි තෘප්තියක් එන්නේ නැහැ. ඒ තෘප්තිය ඊටම තාවකාලික එකක් ඒක. ඊළඟ කාරණය තමයි අනත්ත කියන්නේ ඒක තමන් කැමති විදිහට පාලනය කරන්න බෑ කියන එක. එතකොට මේ රූපාදිස්කන්ධ පංචකය ඒකේ අනිත්‍යතාවයේ දකින්න පමණට දුකතාවයේ දකින්න පමණට ඔහුගේ හිත බැසගන්නේ මේක තමන්ගේ විශේෂය තමන්ගේ පාලනයේ පවතින දෙයක් නෙවෙයි කියන කාරණය. අත්තහන ලෝකෝ අනබිස්සරෝ කියන්නේ මේක. රටපාල සූත්‍රය මේකයි විස්තර කරන්නේ තමන්ගේ විශ්ෙහි තමන් කැමති විදිහට පාලනය කරන්න බෑ කියන එක. එතන අන්නේ දෙකම මොකද්ද වෙන්නේ? මේකට තියෙන දැඩි රළු බැඳීම අඩුවෙල යනවා, කැඩිල යනවා. හැබැයි තෘෂ්ණාව සම්පූර්ණයෙන් දුරු නැ වෙන්නේ. තමන්ට රාගය තියෙනවා තාම. මාන්නය තියෙනවා. භවයට තියෙන රාගය තියෙනවා. අවිද්‍යාව තියෙනවා, ඒවා අනුසී වශයෙන් තියෙනවා. හැබැයි ඒ වගේ රළු ගතිය අඩු වෙනවා අර පංච සීලය කැඩෙන මට්ටමට ඔහුගේ තෘෂ්ණා ආදිය නැහැ. තර්මේ අවබෝධය ලැබිච්ච පමණට ඔහු ලෝකයේත් එක ගනුදෙනු කරනවා. හැබැයි ඔහුගේ ඇති නිරායාසයෙන් පංච සීලය ආරක්ෂා වෙනවා. ඔහුට තවදුරටත් ලෝභ දේශ දෙක තියෙනවා. රාගය තියෙනවා. අවිද්‍යාව තියෙනවා. ඔහු ස්වානජ්ජකන විවාහ වෙන්න පුළුවන්. දරුවෝ ළමන්න පුළුවන්. දේපළ මිලදී ගන්න පුළුවන්. විශාල ව්‍යාපාර කරන්න පුළුවන්. හැබැයි ඔහුගේ ෆවුන්ඩේෂන් එක තමයි පංච සීලය. ඒක තමයි ඔහුගේ ලිමිට් එක. ඒ වපසරින් පිටට හොට යන්න බෑ, බලෙන්වත් යන්න බෑ. ඔහු ස්වානජ්ජකනේ කිය කිය නැවත නැවත ඔහු හිතන්න අවශ්‍ය නැහැ. ඔහුගේ තුළ નિરાයාසෙන් පිටන ගුණංග ටිකක් මේක. ඒ විතරක් නෙවෙයි, නැතේ බහන්න අට්ටමන්න ආදියන්ති හොට ඔහු අටවෙනි ආත්ම භාවයකට යන්නේ. ඔහු ඊළඟ ආත්ම භාවවල ධර්මයේ නොඇසුවත් ධර්මතාවයක් විදිහට ඔහු ගණිත මාර්ග වලට වැඩෙනවා. ඔහු අසංසි සත්‍යයට ගියා. ඔහු අරූපාවචර බ්‍රහ්මලෝකයට ගියා. ආයෝඩ සුතුමි ඥාන අවශ්‍ය වෙන්නේ. සුතුමි ඥානෙ නැතුව වුණත්, රූපස්කන්ධෙ නැතුව වුණත් ඊළඟ ස්කන්ධ හතරෙන් හෝ ඊළඟ මාර්ග වලට සම්පූර්ණ කරගන්නවා. නමුත් මේ සෝවාන් වෙන මුල් අවස්ථාවේදී අනිවාර්යයෙන්ම ස්කන්ධ පංචකයක් සහිත සත්‍යයක් වෙන්න ඕන. ඔහු කණෙන් මේ ධර්මය අහන්නම ඕන. ඔහු හොඳ බුද්ධි මට්ටමක් තියෙනටම ඕන. එහෙම ලැබුණාට තමයි මේ දර්ශනේ ලැබිලා මේ රූපාදී ස්කන්ධ පංචකයට තියෙන එකාතකෙන් දිට්ඨිය දුර්වල යනවා. ඒ වගේම සීලබත පරමාසය දුර්වල යනවා. යම් විචිකිච්ඡාව, බුද්ධේකාංකති, ධම්මේකාංකති, සංඝේකාංකති, පරිසම්පාදේකාංකති, සික්ඛායකාංකති කියන මෙන්න මේ සැකයෙන් දුර්වල යනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන සැකයක් නැහැ. ධර්ම ගැන සැකයක් නැහැ. සංඝය ගැන සැකයක් නැහැ. ඔවුන් පරිසම්පාද ගැන සැකයක් නැහැ. පරිසම්පාද සර්කල් එකේ හටගෙන නිරෝධය දකින්න ඕන. ඊයග්ම සික්ඛාව ගැන, අරිසිංහ මාර්ග ගැන සැකයක් නැහැ ඔවුන්. ඔය සම්පූර්ණ මේ බව නිසක බව ඇති කරගෙන ඔහු ඊට පස්සේ මේ දර්ශනයට සම්බන්ධ ප්‍රශ්න, විශේෂයෙන් සක්කාය දිට්ඨිය මුස්විච්ච ප්‍රශ්න ඔහුට ඊට පස්සේ නැගෙන්නේ. ලෝකේ අන්තද, අනන්තවත්ද, සත්‍ය මරණය පස්සේ ඉන්නවද නැද්ද? අන්නේ ප්‍රශ්න ටික දුරු වෙච්ච එක ඒ අවස්ථාවට කියනවා විගත කතංකදී කියන. පොඩි ධර්මයේ පිළිවන්දව ඊට වඩා ඉහළ ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි සක්කාය දිට්ඨියක මුසු වෙච්ච ප්‍රශ්න ඔහුගෙන් අවසන් වෙලා යනවා. එතකොට සක්කාය දිට්ඨිය කියන්නේ මෙන්න මේ අවබෝධය සමගම මේ රෝපාදී ස්කන්ධ පංචකයේ සැිත මේ තමන්ගේ බඹයක් පමනව මේ ශරීරයේ තමන්ගේ විශේෂයේ තමන්ගේ පාලනයේ පවත්වා ගන්න පුළුවන් කියන මෙන්න මේ ආත්මවාදී හැඟීම නැති වෙලා යනවා. ඔය සක්කාය දිට්ඨිය ඔහුගේ දුර්වල යනවා. හැබැයි තවදුරටත් බවරාගය තියෙන නිසා ඔහු තවදුරටත් සසර ගමන් කරනවා. ඒ වගේම ඔහුගේ කාමරාග පටික තියෙන නිසා ඔහු නැවත කාම ලෝකෙට එන්න පුළුවන්. හැබැයි කාමරාග පටික දෙක දුරුනට පස්සේ ඔහු නැවත කාම ලෝකෙට එන්නේ නැහැ. ඔහු ඉපදෙන්නේ බ්‍රහ්ම ලෝකෙ. ඉතින් මේ වගේ ආධ්‍යාත්මික ගමන අපිට තියෙනවා. ඉතින් මේ ආධ්‍යාත්මික ගමන තමයි අපේ සැබෑ සිහිනේ බවට පත් වෙන්නට ඕනේ. ඉතින් සම්බුද්ධ ශාසනයක් ලැබිච්ච මොහොත අපේ ජීවිතේ ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් මේ ගත කරන්නේ. මේ අවස්ථාව අපේ කිසිදු හේතුවක් නිසා අපි මගේ හරගන්න අපි අහිමි කරගන්න හොඳ නැහැ. එනිසා ඔබ හුඟක් වාසනාවන්තයි. ඉතින් මේ වගේ රටකට ඇවිල්ලා මේ වගේ ප්‍රදේශයක ඔබට ඉන්න ලැබෙන අවස්ථාවේ ධර්මයක් ලැබිලා ඔබේ ජීවිතේ ධර්මය තුළින් වඩාත්ම ලස්සන කරගන්න පුළුවන් නම් ඔබ ඇත්තටම ඔබේ ජීවිතේ දෙන්න ඉහළම වටිනාකම මේකයි. එනිසා ඒ සඳහා අඛණ්ඩව කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ඕන. අඛණ්ඩව ධර්ම ශ්‍රවණය කරන්න ඕන. අඛණ්ඩව යෝනිසෝ මනසිකාරය ඉන්න ඕන. අඛණ්ඩව ප්‍රතිපදාවේ ආරසිංහ මාර්ගයේ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂාවෙහි සමති දර්ශනාවෙහි කෙටියෙන් කියනවා නම් සතිපට්ඨානය තුළ අඛණ්ඩවම ඉන්නට ඕන. ඒක පන්සලට ආපු වෙලාවේ මොහොත විතරක් නෙවෙයි හැම මොහොතෙම උපරිම ලෙස සතිපට්ඨානය තුළ වාසය කරන්න. හැඩ රූපයක් පේනකොට, කන්න ශබ්දයක් අහනකොට ඒ රූපය තුළින් හිත නිදහස් කරගෙන තමන්ගේ පැත්තට මනස ගන්න පුළුවන් විදියට තමන් ජීවිතය කරමනා කර ගන්න දැස් වෙනට ඕන. දැන් පින අපිට තව ටික වෙලාවක් තියෙන්නේ. අපි ටික වෙලාවක් හරි ආනාපාන සතිය පුහුණු කරමු. පුහුණු කරමින් අපි සමති දර්ශන දෙකම වැඩෙන විදියට ආනාපාන සතිය තුළ අපි හිත පුහුණු කරමු. ඔබට පහසු ඉරියව්වක ශරීරය සැහැල්ලු කරගෙන වාඩි වෙන්න. ඔබ ඉඳගෙන සිටින ඉරියව්ව මොහොතක් සිහිපත් කරන්න. හිසේ සිට පාදාන්තය දක්වාත්, දෙපා සිට හිස දක්වාත් ඉන්න ඉරියව්ව ගැන මතක් සිහිපත් කරන්න. දැන් අපි නාසිකාග්ගේවා මුඛනිමිත්තේවා කියපු විදියට නාසය ආශ්‍රිතව හිත තියාගනිමු. වර්තමානයේ තුල හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බවත්, හුස්ම පිට වෙනකොට පිට වෙන බවත් පිළිබඳව අපි සතිමත් වෙමු. නාසය ළඟ හිත තියාගෙන හුස්ම ඇතුළේම හා පිටේම පිළිබඳව වර්තමානයේ උපරිම ලෙස සිහියෙන් ඉන්න. හිත තැම්පත් වෙන්න වෙන්න ඔබේ හිතට කයට සැහැල්ලුවක් සතුටක් දැනෙනවා. ආස්වාස ප්‍රස්වාසය තුළ හිත තැම්පත් වෙන්න වෙන්න හිත ගැන හොඳ අවධානයක් ඇති වෙනවා. ඒ අවධානය සමගම සිතිවිලි ගැන සිහිපත් කරනවා. මගේ සමස්ත ජීවිතය කියන්නේ ඇස් කන් ආසාද ඉන්ද්‍රිය වලින් ලෝකය හඳුනා ගන්න අවස්ථාව. ඒ හැම මොහොතක්ම කියන්නේ ස්කන්ධ පංචකයේ හට ගැනීම සහ නිරෝධය. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන මේ ස්කන්ධයන් හැම මොහොතෙම පෙර නොතිබී හටගන්නවා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා යනවා. හටගන්නවා, නිරුද්ධ වෙනවා. වර්තමානයේ තුල හිත තියාගෙන ආස්වාස ප්‍රස්වාසයේ සියුම් වෙන මොහොතෙහි මේ ස්කන්ධ පංචකයේ හට ගැනීම හා නිරෝධය පිළිබඳව මා වැඩි අවධානයෙන් කාලය ගත කරනවා. රූපාදී ස්කන්ධ පංචකයෙහි හට ගැනීම නිරෝධය සමුදය වැය දකින දකින්න මගේ හිත මේ රූපාදී කිසිදු ස්කන්ධයක නිමිති වශයෙන් හිත බැසගන්නේ නැහැ. කිසිම දෙයක් සාර වශයෙන් ගන්නෙ නැහැ. කිසිම දෙයක් ඇත වශයෙන් ගන්නෙ නැහැ. අනිමෙත්ත ශුන්‍යත අපායනද වශයෙන් මේ ස්කන්ධ පංචක ලෝකයේම මා දකින මනසක් පුරු කර ගන්නවා. මේ ස්කන්ධ පංචකයේ සමුදය වැය බැලීමට මා මගේ ජීවිතයේ උපරිම කාලය කැප කරනවා. සීලයක පිහිටලා ආනාපාන සතිය වඩමින් සමතේ දිනු කරගන්නා ගමන් මේ ස්කන්ධ පංචකයේ අනිත්‍යතාවය සමුදය වැය නොනින් දකිමින් විදර්ශනා පුහුණු කරමින් මා ටිකෙන් ටික දිට්ඨිය ආදී අනුසය ධර්ම දුරු කරමින් මා මේ නිවන සැනසෙන මාවතේ ඉදිරියේ බලා පියවර නගනවා. සාදු සාදු සාදු. හොඳයි පින්වතුනි, අපට ලැබෙලා තියෙන කාලය අනුව අපි තාම සරලව කෙටියෙන් මේ කරුණු පුහුණු කළේ. ඉතින් මේ ගැනගත්තු කරුණු පින්වතුන් නිවසට ගිහිල්ලා නැවත නැවතත් කාලය අරගෙන පුහුණු කරන්න උත්සාහ කරන්න. ඉතින් ඒ සඳහා ඔබට නැවතත් අවශ්‍ය නම් මේ ධර්ම දේශනා ශ්‍රවණය කළා ඔබේ දැනුම අවබෝධය දිනු කරගන්නට පුළුවන්. ඒ සඳහාත් ඔබට ආරාධනා කරමින් අද මේ වැඩසටහන සිද්ධ කිරීම සඳහා උදව් උපකාර කළ හැම දෙනාටම පුණ්‍යානුමෝදනා කරනවා. විශේෂයෙන් ගෞරවනීය අනුරුද්ධ හාමුදුරන් වහන්සේ, ධම්මරතන හාමුදුරුවොත් මේ කටයුතු සම්පූර්ණ කරගන්නට ඔබට ලොකු උපකාරයක් කළා. ඒ වගේම මේ පින්වත් දායක පින්වතුන් අපි දැක්ක ඊයේ සන්ධ්‍යායාමයේ ඉඳලම මේ සුද්ධ පවිත්‍ර කිරීම ආදී කටයුතු සිද්ධ කරලා බොහෝ අනුග්‍රහයන් දැක්වුවා. ඒ වගේම දාන ආදී ඔබට පිළිගන්නමින් ඔබේ මේ ආධ්‍යාත්මික ගමන් මගට බොහෝ දෙනෙකු උදව් උපකාර කළා. එනිසා මේ සියලු පින්කම් මේ හැම දිනාටම එයාගේ ආධ්‍යාත්මික ජීවිතයට ආශිර්වාදයක් වෙනස හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. රැස් කරගත් මේ සියලු පින් අපරමින් මියගිය ඥාති උදනුමෝදන්ව සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. සාදු සාදු සාදු. සමද්‍රිෂ්ඨික දේවිනොත් මේ පින් අනුමෝදන්ව ඔබ අපේ හැඳනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයන්ට රැක දෙත්වා. දෙවිනොත් මේ පින නිවන් පිණසම හේතු වේවා කියන පැතුමින් අපි සාදු කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. සාදු සාදු සාදු. පින දුන හැමදිනාටම මේ උසම් කුසලයේ හේතුයෙන් මෙර වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සලසේවා. වඩ වඩාත්ම මේ ධර්ම ඥානට ඔබට කල්‍යාණ මිත්‍ර සම්පන්නිය සුසුසු වටා පිටාවත් නිරෝගී භාවය ආදී මේ සියලු සම්පත් සලසේවා. මේ උතුම් කුසලල බලෙන් ඊතාම ආසන භවකයේදී සියලු කෙලෙසුන්ගෙන් නිදහස්ව උතුම් චතුරාර්ය බෝධයෙන් සසර දුකෙන් නිදහස් වනට මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයම් පන්තාච නිම්භයා සෝකම් පන්තාච නිස්සෝකා කොන්තු සම්බේති පානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොරින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.